සම්පෝරේතං පමිත පාරමිතා බලේන විද්වන් සියෝ කිල කිලේස සමෝජාලං තේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේට පෙන්වා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය ආනන්ද වහන්සේගේ නමසරයි සදහවත් වාසනාවන්ත පින්තුනි අප උදෑසන පටන් සිදු කරගෙන යන සීල බාහන වැඩසටහනෙහි මේ පස්වරුවේ වැඩසටහනයි ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙන්නේ සැන් ඇන්ටෝනියෝ බෞද්ධ විහාරස්ථානයේ සිදු කෙරෙන එක් දිනයක් වශයෙන් සිදු කෙරෙන ප්‍රථම වැඩසටහන තමයි අද මේ සිදු කරන්නේ. ඉතින් මේ විහාරස්ථානය ඉදිරියේදී යම් කිසි කාලයක් පැවතෙනවා නම් ඒ පවතින තාක්කල් ඔබට ඔබේ ජීවිතය ගැන යම් කිසි විදියක සතුටක් ඇති කරගන්න පුළුවන් අවස්ථාවක් මේක. ඔබේ මුල්ම වැඩසටහන සහභාගී වුණා කියලා හිතනකොට ඔබට ඒක ලොකු සතුටක් ඇති වෙනවා. ඒක ඔබේ ජීවිතයට ආශිර්වාදයක්. මේ ස්ථානයටත් ඒක බොහොම වටින දෙයක්. ඉතින් ඒ සඳහා ඔබ හැම දිනෙකම භාග්‍ය සම්පන්න වුණා කියලා සතුටටපත් වෙන්න පුළුවන්. පින්තුනි අප උදෑසන සඳහන් කළ පරිදි බුදුරජාණන් වහන්සේගේ සමස්ත දේශනාම කියලා කියන්නේ අපේ හිත ලස්සන කරන වැඩපිළිවෙල. අපේ හිත පිරිසුදු වෙච්ච පමණට තමයි අපේ හිත ලස්සන වෙන්නේ. අපේ හිත ලස්සන වුණු පමණටයි අපි කයින් වචනෙන් කරන දේවල් නිවැරදිවන්නේ. ඒක ප්‍රමාණයට තමයි අපේ වටාපිටාව ලස්සන වෙලා අපේ ජීවිතයට සතුට සැනසීම ගෙන දෙන්නේ. ඉතින් අන්නේ ජීවිතය ගත්තොතින් සම්පූර්ණයෙන්ම ආධ්‍යාත්මික ජීවිතයේ රඳාපවතින්නේ අපි ඇසුරු කරන අපේ මිත්‍රත්වයේ මත කියන කාරණය බුදුරජාණන් වහන්සේ තාම පැහැදිලිව දේශනා කළා. වරක් ආනන්ද මාහිමියන් වහන්සේ සඳහන් කරනවා ස්වාමීනි මට එක කාරණයක් තේරෙනවා මේ සමස්ත බ්‍රහ්මචර්යාවම රඳාපවතින්නේ මේ බ්‍රහ්මචර්යාවෙන් අඩක්ම රඳාපවතින්නේ කල්‍යාණ මිත්‍රත්වයේ මත කියලා මට වැටහෙනවා කියලා ආනන්ද හාමුදුරුවෝ සඳහන් කළා බුදුරජාණන් වහන්සේ ළඟදී. එතෙන්දී බුදුහාඳුරු ඉතාම පැහැදිලිව දේශනා කරනවා ආනන්ද එහෙම කියන්න එපා මා හේවන් ආනන්ද ආනන්ද එහෙම කියන්න එපා මේ සමස්ත බ්‍රහ්මචර්යාවම සමස්ත ආධ්‍යාත්මික ජීවිතයේම රඳා පවතින්නේ කල්‍යාණ මිත්‍රත්වයේ මත කියන කාරණය. අපි කවුද ළඟින් ඇසුරු කරන්නේ? අපි කාගේ පොතපතද ඇසුරු කරන්නේ? කාගේ දේශනාද ඇසුරු කරන්නේ කියන කාරණා මතයි අපේ සමස්ත ආධ්‍යාත්මික ජීවිතයම රඳා පවතින්නේ. ඉතින් මේ කල්‍යාණ මිත්‍රාශ්‍රයෙන් අපට ලැබෙන වටිනාම දේ තමයි සද්ධර්මය කියලා කියන්නේ. අන්නේ සද්ධර්මයෙන් අපට ලැබෙන ප්‍රධානතම දේ තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. යහපත් දැකීම. නිවැරදි දැක්ම. අනේ නිවැරදි දැක්ම ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි මේ ලෝකයේ තුල අපි නිවැරදි වෙන්නේ කොහොමද කියන එක. ඊළඟට මේ ලෝකයක් නිර්මාණය නොවන විදිහට අපේ ප්‍රඥාව දිනු කරගන්නේ කොහොමද කියන කාරණය. සම්මාදිට්ඨි පුරේජවන් කියලා ධර්මයේ සඳහන් කරනවා. සම්මාදිට්ඨිය තමයි මේ ධර්මමාර්ගයේ මුලින්ම ගමන් කරන්න කියලා. හරියට පෙරහැරක කොඩියක් අරන් යනවා වගේ, නැත්නම් වාහනයක හෙඩ්ලයිට් එක වගේ, මේ සම්මාදිටිය තමයි අපේ ආධ්‍යාත්මික ගමන් මගට සම්පූර්ණ ආලෝකය සපයන්නේ. අන්නෙහිදී ලෝකයේ තුල අප ඉහළටම කුසලයේ තියාගන්නේ කොහොමද? අපේ හිත පිරිසුදු කරගන්නේ කොහොමද කියන එක දේශනා කරලා තියෙනවා. ඊළඟට මේ ලෝකය නිර්මාණය වුණොත් තමයි අවිද්‍යාපාදකව භෞතික ලෝකයක් හෝ තමන්ගේ සිතිවිලි හෝ ගොඩනැගුණොත් තමයි සම්පූර්ණම දුක හටගන්නේ කියන කාරණය ධර්මයේ දේශනා කරලා තියෙනවා. අන්නේක තේරුම් අරගෙන මේ නාම රූප විඥාන කියන ලෝකයෙන් නැත්තම් රෝපාදී ස්කන්ධ පංචකයේ සහිත ලෝකේ නිදහසන ආකාරයක් දේශනා කළා. අන්නේ හැම දේශනා කලේ ප්‍රඥාවේ ඉහළම මට්ටම විදියට. ඉතින් පින්නතුනේ මෙන්න මෙතෙන්දී පළවෙනි කාරණය තමයි අප මේ ඇසුරු කරන ලෝකයේ තුල අපේ හිත ඉහළින්ම කුසලයේ තියාගන්න ක්‍රමය. ඒ තමයි සීලයක පිළිදලා හිත කුසල අරමුණක දිගු වේලාවක් පවත්වා ගැනීම. මේ ලෝක විවහාරයේ තියෙන කුසල අරමුණක ඉහළම මට්ටමේ අපේ හිත පවත්වා ගැනීම. ඒකට කෙටියෙන් කියනවා සමතේ කියලා. එක කුසල අරමුණක වැඩි වේලාවක් සිත පවත්වා ගැනීමට කියනවා සමතේ කියලා. අන්නේ සමතෙන් කරන්නේ බුද්ධානුස්සති ආදී කිසියම් කුසල කමඨහනක අපේ හිත අඛණ්ඩව පවත්වා ගැනීම. ඒ තුළ හිත පිරිසුදු කර ගැනීම. ඒකෙන් වෙන්නේ අපේ හිතේ තියෙන කාමච්ඡන්ද ආදී නීවරණ ධර්ම යටපත් වෙලා විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා කියන මෙන්න මේ කුසල චෛතසික දිනු වෙනවා. එතෙන්දී වන්නේ අපේ හිත පිරිසුදු වීම. ඒ පිරිසුදු වීමෙන් අපට ලැබෙන ආයසංශය කෙතෙක්ද කිව්වොත් මේ මුළු කාම ලෝකෙම අපි ලබන සතුටට වඩා ඉහළ සතුටක් භුක්ති විඳිනට මාර්ගයේදී දේශනා කළා තියෙනවා. කාම ලෝකය කියලා කියන්නේ මනුස්ස ලෝකය, දිව්‍ය ලෝක හය කියන මේ සමස්ත කාම ලෝකෙම විඳින සුවයට වඩා ඉහළ සෝයක් විඳින ක්‍රමය බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ සමතේ තුලින්. අන්න එතෙන්දී ප්‍රධාන කමඨාන් කීපයක් දේශනා කළා තියෙනවා සූත්‍ර විමසනකොට. ඒ තමයි බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, සීලානුස්සතිය, ඡාගානුස්සතිය, දේවතානුස්සතිය සහ මෛත්‍රී භාවනාව කියලා. මෙන්න මේ කාරණා ප්‍රධාන වශයෙන් අපට හතක් දැක ගන්න පුළුවන්. ලෞකික ජීවිතයේ තුල ඉහළම මට්ටමේ කුසලයේ තියාගන්න ක්‍රමවේ තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ අනුව සීපත් කිරීමට කියනවා බුද්ධානුස්සතිය කියලා. ධර්මයේ ගුණ සීපත් කිරීමට කියනවා ධම්මානුස්සතිය කියලා. ආර්ය සංඝරත්නයේ ගුණ සීපත් කිරීමට කියනවා සංඝානුස්සතිය කියලා. ඊට පස්සේ අපි උදේ වඩපු විදියට තමා රකින සීලය ගැන සීපත් කිරීම සීලානුස්සතිය. යන්ට අපි ජීවිතේ පුහුණු කරපු දානමය පින්කම් තියෙනවා. අපි දීපු දානය. අන්නේ දානයක් ගැන සීපත් කිරීම ඡාගානුස්සතිය කියලා කියනවා. ඊළඟට දේවතානුස්සතිය. දිවි ලෝකයේ බ්‍රහ්ම ලෝකයේ ඉපදිච්ච ඒ අය සුගතියක් ලැබීම සඳහා මනුස්ස ලෝකෙදී කරපු ඒ දාන ආදී පින් දහම් වල ස්වභාවය සීපත් කිරීම. ඒකට කියනවා දේවතානුස්සතිය කියලා. ඊළඟට මෛත්‍රී භාවනාව, මෙත්තා චේතෝ විමුක්තිය. මෙන්න මේ කාරණා හතර අපට ඊටාම පැහැදිලි පෙරදහම තුල විශේෂ ආනිසංශ දක්වලා තියෙනවා. ඊට අමතරව අනිත් ඕනෑම සමත කමඨහනක් වැඩුවොතින් අපට මේ ආනිසංශ කිසියම් ප්‍රමාණයකින් ලබා ගන්නට පුළුවන්. එතකොට මෙන්න මෙතෙන්ට අපි මුලදී දැස්ස වෙන්නට ඕන. කාලය කොහොම හරි හදාගෙන හැකිතා කික්මණින් අපි මේ සඳහා හිත යොදවන්නට ඕන. මේ ශාරීරික මට දුර්වල වෙනවා. ඒක වගේ තියෙන්නේ. ලෙඩ දුක් වෙනවා. ශරීරය දුර්වල වෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට විතරක් නෙවෙයි අපේ ළඟම ඉන්න අයටත් කරදර වෙනවනේ. එයාගෙත් මොන කර්ම දෝෂ තියෙද දන්නේ නැහැ නේ. එයා ලෙඩ වෙන්න පුළුවන්, අනතුරු වලට පත් වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපට ඇතැම්මිට අපි ලෙඩ වුණාට වඩා මහන්සි වෙනවා ඒකට. ඉතින් ඒව කොයි මොහොතේ ඒගොල්ලන්ගේ කර්ම විපාක දෙයද කියලා අපිට හිතා ගන්නවත් බෑ. ඒ නිසා ඕන වෙලාවක ඒවට සූදානම් වෙලා ඉන්න වෙනවා, ඒකට උපස්ථාන කරා. ඉතින් මෙන්න මෙවැනි ලෝකෙක තමයි අපි මේ ඉන්නේ පින්නතුනි. ඒ නිසා මේ ඉඩ ලැබිච්ච මොහොත තමයි උපරිම ප්‍රයෝජන ගන්න ඕන මොහොත අපි. මේ සඳහන් කරපු කමඨහන තමන් කැමති විදියට වඩාත්ම තමන්ට රුචිකරන වඩාත්ම තමන්ට පහසු ක්‍රමයක් පාවිච්චි කරන්න. ඒක තමන්ට පහසු ක්‍රමයක් බලාගන්නේ කොහොමද? මේ කමඨහන් වලින් ක්‍රමයක් තමා නිතර නිතර පුහුණු කරන්න. විනාඩි 10ක් 15ක් නෙවෙයි. විනාඩි 10ක් 15ක් පටන් ගන්න, පැය භාගයේ, පැය 2, පැය 4 ඔහොම ගිහිල්ලා දවස, සතිය, මාසය, 3 මාසය ඔහොම දිගට කරන්න ඕන. කරනකොට තමන්ට සසර තමා දිනු කරපු පිනත් එක්ක තමන්ට වැඩිපුරම හොඳ ක්‍රමයක් ඉස්මතු වෙන කාලයක් ඇද්දී. අන්න ඒකට ප්‍රමුඛත්වය දීලා ඒක වැඩිපුර කරන්න. ඒ දේ කරන ගමන් අනිත් ඒවාත් විටින් විට සිද්ධ කරන්න බලන්න. එතකොට මේ කියපු කාරණා ටික නැවත මතක් කරගන්න, හිත සමාධිමත් කරන සහ විශේෂයෙන් ලෞකික කුසලය ඉහළටම දිනු කරන්න පුළුවන් කමඨහන් ටිකක් මේ සඳහන් කරන්න. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති, සීලානුස්සති, ත්‍යාගානුස්සති, දේවතානුස්සති සහ මෛත්‍රී භාවනා. පින්නතුනි මේව ගැන හිතන මොහොතක් ගත්තා තමන්ගේ හිතට ලොකු සතුටක්, ආස්වාදයක්, මානසික සුවයක් දැනෙනවා. ඉතින් අපට අපි උදේ සඳහන් කළ විදිහට අපට මේ මැණික් ආකාරයක් වගේ ලැබිච්ච මොහොතක් පින්නතුනි මේව සොයාගන්න බුදුරජාණන් වහන්සේ කල්ප ගණන් පෙරම් පුරලා තියෙනවා. ඇස්සිස් මස්ලේ දන් දීලා තියෙනවා. එහෙම කරලා සොයාගත්තු ටිකක් අපට මේ පුදුම හරියට අම්ම කෙනෙක් රසවත් ආහාරයක් දරුවන්ට තියාගෙන ඉඳලා දෙනවා වගේ බුදුරජාණන් වහන්සේ අපට මේ ටික දීලා තියෙන්නේ. ඒ දහම තමයි ස්වාමින් වහන්සේලා වසර 2600කට ආසන කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් රැකගෙන ඇවිල්ලා අපි මේ ලෝකෙට එනකන් ඒක පරිස්සම් කරලා තියාගෙන තියෙනවා අපට දෙන්න. බලන්නේ කොච්චර අපි කෘතඥ වෙනවද ඒ ස්වාමින් වහන්සේලාට. ඔබ හරියට ලංකාවේ තිබිච්ච බැමිණි තියාසය වෙන කාලවල අවුරුදු 12කට අධික කාලයක් වැස්ස ලැබුණේ නැහැ. ආහාර පාන දුර්වල වෙලා දුෂ්කර වෙලා ඉතාම අමාරුවෙන් ස්වාමින් වහන්සේලා ගස්වල පොළ අනුභව කරමින් මේ දහම කටපාඩම් කරමින් රැකගෙන ආව අපට. ඉතින් අන්නේ දහම අපට දීලා තියෙන වාක් අමාරුවෙන් ඒ නිසා අපේ ජීවිතයේ කොච්චර වැඩපල තිබුණත්, කොයිතරම් කරදර කම්කටොළු තිබුණත් මේ දහම අහන්න, දහම පුහුණු කරන්න අපේ ජීවිතයේ මූලික ඉඩාවකාශ සලසා ගන්නට ඕන. ඉතින් ඒකෙන් අපට මේ ජීවිතේම සැනසීමක් ලැබෙනවා. අන්නේ දහම රකින්න ගමනේදී පින්නතුනි මෙන්න මේ විදිහට එක පැත්තකින් සමත කමඨහනක් දිනු කරනකොට ඒ ලබන සුවය ගැන සඳහන් කරනවා. මේ මුළු කාම ලෝකයේම නැත්තම් යම් කිසි කෙනෙක් මනස ලෝකේ සක්විතිකම ලබනවා නම් ඊට අදාළ සුවයක් ලැබෙනවා මේ ධ්‍යාන සුවය. දිව්‍ය ලෝකේ සක්‍ර දේවේන්ද්‍ර පදවේ තියෙනවා නම් ඊටත් උනා සුවයක් ලැබෙනවා මේ ධ්‍යාන ලැබීමේ ලබන සුවය. අනිත් පැත්තෙන් සඳහන් කරනවා මේ ලබන සුවය මේ සිදු කරන ආධ්‍යාත්මික දියුණුව නිසා මායාවේ ඇසට වැලි ගැසීමක් කියලා. නැත්තම් මායාවේ විෂයපතේ ඉක්මවීමක් කියලා. මාරයාගේ ඇස් දෙක අන්ධ කිරීමක් කියලා සඳහන් කරනවා. ඇයිදකට හේතුව මාරයාට අපව පාලනය කරන්න පුළුවන්කම තියෙන්නේ මේ නීවරණ තියෙනකන් විතරයි. අපේ ළඟ නීවරණ දුරු වීමත් එක්කම මාරයාට බැරි වෙනවා අපව පාලනය කරන්න. ඒ නිසා ඔය ඇතැම් විට මෙතන ඉක්මවල යන්න හදනකොට බාධා කරනවා අපට. එතකොට තමයි අපට ඊර්ෂ්‍යා කරන්න යන්නේ. එතකොට ඇත්තටම කිව්වොත් මාරය විතරයි ගන්න ඊර්ෂ්‍යා කරන්න. වෙන කවුරුත් මේ ලෝකේ කටි ඉරිෂා කරන්නේ අපට ඒක බය වෙන්නපා. ඒ ඔක්කොම ඉරිෂා කරන්නේ අපි දුක් විඳිනකොට ඇත්තෙන්ම. අපි දුක් විඳිනකොට ඒගොල්ලන් හිතනවා සැප විඳිනවා කියලා හිතලා අපට ඉරිෂා කරනවා. ඇත්තටම පින්නතුන් මේ ධ්‍යාන සුවය ලබනකන් කිසිම කෙනෙක් නියම සුවයක් මේ ලෝකෙ විඳින්නේ නැහැ. ඉතින් අපට අපි වාහනයක් ගත්තා කියලා හෝ වෙනත් දෙයකට ඊර්ෂ්‍යා කරන එක ඒක නියම ඊර්ෂ්‍යාවක් නෙවෙයි. ලෝකෙ මිනිස්සු ඇත්තටම ඊර්ෂ්‍යා කරන්න දන්නේවත් නැහැ පින්නතුන්. මේ ලෝකෙ ඊර්ෂ්‍යා කරන එකෙන් ඊර්ෂ්‍යා කරන්න දන්න කෙනා තමයි වසවර්ති මාරයා. ඔහු දන්නවා මේ ධ්‍යාන සුවය ලබලා මෙතන ඉක්මවනත් එක්කම ඔහුගේ විශේෂපත ඉක්මවනවා. මේ ඉතාම ඉහළ මානසික සුවයක් ලබනවා කියලා දැනගන්නකොටම ඔහු එතනදී බාධා කරනවා. ඒ බාධා මැඩගෙන අපි එතනින් ඉක්මවුණා කියලා කියන්නේම ඊළඟට ඔහුට අපව පාලනය කරන්න බැරි වෙනවා. ඊට පස්සේ අපේ පාලනය අපි අතටම අපි ගන්නවා. මෙන්න මේක තමයි ඒකාන්තයෙන් සමතෙන් ලබන අපි ලබන ආධ්‍යාත්මික සුවය. ඊළඟ කාරණය තමයි පින්නතුනි මේ සමතය දියුණු කරන ගමන් ඊට පස්සේ බුදුදහමේ සඳහන් කරන සුවිශේෂම අනුශාසනය අපි දැනගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ලෝකේ යම්තාක් දුකක් හටගන්නව නම් ඒ දුක හටගන්නේ බුද්ධි අඩු කෙනාටයි ප්‍රඥාව නැති කෙනාටයි දුක හටගන්නේ ප්‍රඥාව තියෙන කෙනාට දුකක් හටගන්නේ නැහැ කියලා. අපි ඕනම වෙලාවක අපට දුකක් හට ගන්නවා නම් දුකක් හටගන්නේ කොහොමද? රූපයක් සම්බන්ධ වෙලා තමයි දුකක් හටගන්නේ. අපේ හිතට මානසික පීඩාවක් ඇති වෙන ඕන වෙලාවක් බලන්න ඒ වෙලාවේ අපි කිසියම් පුද්ගලයෙක් හරි කිසියම් දෙයක් ගැන හරි අපි හිතමින් ඉන්නවා. හිතන විතරක් නෙවෙයි ඒ අපි දැකපු අහපු රූපය මේ ලෝකේ කොතන හරි තැනක ඒ මොහොතේ තියෙනවා කියලා හිතන් ඉන්නවා අපි. දැන් බලන්න ඔබේ දරුවා ගැන සීකරන අවස්ථාව, ඔබේ ගෙදර, ඔබේ වාහනය, ඔබේ අම්මා තාත්තා, ඔබේ ඉඩම, මේ ඕනෑම දෙයක් ඔබට සිහි කරනකොට සිහිපත් වෙන්නේ කොහොමද? සිහිපත් වෙන්නේ රූපයකුත් එක්ක. අන්නේ රූපයේ සිහි කරනකොට ඔබට හිතෙන්නේ ලෝකේ කොතන හෝ තැනක ඔබ මේ දැකපු විදියටම රූපය තියෙයි කියලා. ඇත්තටම මේ මොහොතේ ඔබ හිතට එන්නේ රූපය මේ මොහොතේ තියෙන රූපය නෙවෙයි. ඔබ ඒ රූපය අවසාන වතාවට දැකපු චිත්‍රය තමයි ඔබේ හිතේ මේ වෙලාවේ තියෙන්නේ. අන්න එහෙම සිතන මොහොතේදී ඒ රූපය ඇත්තටම බාහිර ලෝකයේ තියෙන රූපය නේ ඔබ සිහි කරන්නේ. බාහිර ලෝකයේ තියෙන රූපය එතෙන්දීම ඔබ දකින වෙලාවේදීම අසපු වෙලාවේදීම එතනම නිරුද්ධ වෙලා තියෙන්නේ. එතනම නැති වෙලා ගිහිල්ලා දැන් අපි මේ මොහොතේ සිහි කරන්නේ මොකද්ද? මනංච පටිච්ච ධම්මේච උපජ්ජති කියපු විදියට මනසත් ධර්මාලම්බනත් කියන කාරණා දෙකෙන් ඇතිවන මනෝවිඥාන අවස්ථාව තමයි සිහි කරමින් ඉන්නේ. අන්නේ සිහි කරන බව අපි දැන නොගත්තොත් අපි හිතන් ඉන්නේ අර බාහිර ලෝකයේ රූපෙම තියෙනවා. අන්නේ රූපය තුල තමයි හිත වැටගෙන තියෙන්නේ. එම රූපය තුල හිත වැටගෙන හිටියොත් ඒත් එක්කම අවිජ්ජාපච්ච සංඛාරා සංඛාරපච්ච විඥානං කියන මෙන්න මේ පටිසම්පාදී අංග ටික ගොඩ නැගිලා අපි ඒත් එක්කම දුක්සහගතව කාලය ගත කරනවා. එතකොට මේකෙන් කියන්නේ බාහිර ලෝකේ රූපයක් නැහැ කියන එක නෙමෙයි කියන්නේ. පරමාර්ථ සත්‍යන ගත්තොතින් බාහිර ලෝකේ රූපයක් නිර්මාණය වන්නේ අපි ඇහැට රූපය පතිත වෙන අවස්ථාව තුලදී. ඒක විපාක මට්ටමේ අවස්ථාවක්. ඒක කර්ම දායාදයක්. ඒක ඒ විදිහටම හටගෙන එතනම නැති වෙලා යනවා. අප සිහි කරන මොහොත කියලා කියන්නේ ඇත්තටම මනෝවිඤ්ඤාණ අවස්ථාව. නමුත් අපිට මේක සාමාන්‍යයෙන් තේරෙන්නේ නැහැ මේක. මෙන්න මේක තේරුම් කළ දෙන තමයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. මේ සාමාන්‍ය රූපේ නිරුද්ධ වුණා කියන කාරණේ නෙමෙයි පින්නතුනේ. ඊටාම සරල උදාහරණයක් කියන්නම්කෝ. ඔබ කෑම කනවනේ. ඔබ කෑම කනකොට කෑම රස දැනෙනවනේ. ඒ රස දැනෙනකොට ඔබට මොකද මතක් වෙන්නේ? පිඟානේ තියෙන කෑම නෙවෙයි. ඔබේ දිවට රසයක් දැනෙන වෙලාවෙදී ඔබට මතක් වෙන පිඟානේ තියෙන කෑම නෙවෙයි. ඔබ හිතන්නේ මේ පිඟානේ තියෙන කෑම ටික තමයි රස දැනෙන්නේ කියලා. ඇත්තටම මේ මොහොතේ ඔබට රස දැනෙන පිඟන තියෙන කෑමද? මේ මොහොතේ රස දැනෙන දිවේ තියෙන කෑම ටිකනේ. ඔබට කවදාවත් හිතිලා තියෙනවද අඩුගානේ අද දවල් කෑම ගන්න වෙලාවදීවත් ඔබට හිතුණද කෑම රස දැනෙනකොට මේ රස දැනෙන්නේ අර කටේ තියෙන කෙලත් එක මිශ්‍ර වෙච්ච කෑම කියලා ඔබට හිතුණද? වාක් සිහින් හිටියනම් ඔබට තේරෙයි, නැත්නම් අපිට හිතෙන්නේ නැහැ. අපට හිතෙන්නේම මේ රස දැනෙන පිළිගන්න තියෙන කෑමයි කියලා. බලන්න ඔබ මේ වෙලාවට කෑම වේල අරන් ඇති 25000ක් විතරනේ. ඒ කී අවස්ථාවක නම් ඔබට පෙනිලා දැනිලා තියේද මේ මට රස දැනෙන කටේ තියෙන කෑම කියලා? මේ වගේ සරල දෙයක්වත් නොතේරි අපි පින්නතුනි අපට දුක්ඛ සත්‍ය නිකම්ම තේරෙයි කියලා හිතෙනවද? මෙන්න මේක තමයි අධ්‍ය යථාර්ථය. මේක සරල උදාහරණයක් විතරයි පින්නතුනි. මේ දේම තමයි අපි ඇහැට රූපයක් පේන අවස්ථාව කියලා කියන්නේ. ඇහැට රූපයක් වර්තමානයේදී වර්ණ රූපය ඇහැට පතිත වෙනවා. අපේ කනට ශබ්ද රූපය පතිත වෙනවා. නාසයට ගන්ධ රූපය, දිවට රස රූපය, කයට ස්පර්ශ රූපය පතිත වෙනවා. ඒක විපාක මට්ටමේ කර්මදායයක් විදිහට සම්බන්ධ වෙනවා. ඒක ඒ මොහොතේ එතනම නිරුද්ධ වෙනවා යනවා. නිරුද්ධ වෙලා ගිය මොහොතක, නැති වෙලා ගිය මොහොතක, නැහැ වෙච්ච මොහොතක ඒක පාදක කරගෙන මනෝවිඥාණය හට ගන්නා වූ මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝවිඥාන කියන අවස්ථාවෙන් තමයි පිනතුනේ අපි ඒක තේරුම් ගන්න. එතකොට යම් කිසි කෙනෙක් මෙන්න මේක හරියට දන්නවනම් මුලින් මේක අහලා දැනගන්න ඕන. ඒකට කියනවා සුතමේ පඤ්ඤා කියලා. අන්නේ අහලා දැනගත්තු එක නැවත නැවතත් හිතන්න ඕන. ඒකට කියනවා චින්තාමේ පඤ්ඤා කියලා. ඊළඟට භාවනා කමඨානක් වඩවඩ සමතෙන් හිත තැම්පත් කර කර නැවත මේ විදර්ශනාවෙන් වඩන්නට ඕන. ඇස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඤ්ඤාණ අනිත්‍යයි, කන අනිත්‍යයි, සන්දය, ගහන විඥානය, නාසය, ගන්ධ සුවඳ, ගන්ධ විඥානය, මේ වගේ සියලුම දේවල් හේතු ඇති කල්ලි අටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත්වෙන බව අනිත්‍ය මෙනෙහි කරන්න ඕන. ඒකට කියනවා භාවනාවේ ප්‍රඥා කියලා. මෙන්න මේ ධම්මගේ ප්‍රධානතම කාර්යභාරයක් කරන්නේ මොකද්ද? සතිපට්ඨානය කියන කාරණේ. මේ සඳහන් කරපු යථාර්ථය සෘතමේ ඥානෙන්, සෘතමේ ප්‍රඥාවෙන් අසහා දැනගෙන මෙතෙන්ට හිත තියෙන එක තමයි සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ. ඔබට යම් කිසි දෙයක් මතක් වෙන හැම අවස්ථාවකදීම ඔබ හිතනවා නම් හරියට ඔබ දැන් මෙතෙන්ට එන කලින් ඔබ කන්නඩියක් ළඟට ගියානේ මෙහෙදී හරි gedaraදී හරි උදේ ඔබ ඒ කන්නඩියක් ළඟට ගිහිපු වෙලාවේදී කන්නාඩි ඔබට පෙනිච්ච රූපය මේ මොහොතේ තාමත් තියෙනවද? දැන් නැහැ නේද? ඔබ එතෙන්ට යනකොටම ඒ රූපය එතන නිර්මාණය වුණා. ඔබ එනකොට මෙතනින් ඒක නැති වුණා. ඔබ කන්නාඩි ළඟට යන කලිනොත් ඒ රූපය තිබ්බේ නැහැ. කන්නාඩි ළඟින් ඉවත් වෙනවත් එක්ක මේක නැති වුණා. අන්නේ විදියම තමයි අපි ඇහැට රූපයක් පතිත වෙන අවස්ථාව, කනට ශබ්දයක් පතිත වෙන අවස්ථාව, මේ ඉන්ද්‍රිය වලට ගෝචර වෙන අවස්ථාව. ඒ මොහොතේ හේතු ඇති කල්ලි හට ගන්නවා. හේතු නිරෝධයෙන් ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. මෙන්න මේ විදියට පිනතුණි අපේ හිතට යම් කිසි රූපයක් එන හැම වෙලාවෙදිම අපි දැක්කොතින් මේ රූපය හටගෙන දැන් නිරුද්ධ වෙලා නැති වෙලා තියෙන්නේ. මගේ මනෝවිඥාණය මන් සිහි කරන්නේ කියලා දැක්කොත් අපි බාහිර රූපෙන් නිදහස් වෙනවා. බාහිර රූපෙන් නිදහස් වෙනවා කියන්නේම ලෙඩවීම, මහලුවීම, දිරාපත් වීම, ප්‍රිය විප්‍රයෝග, මරණ ආදී මේ ගැටලු ගානකින් අපි නිදහස් වෙනවා. අන්නේ බාහිර රූපේ Nirodhi දකින්නත් එක්කම ඒ රූපේ Nirodhi දකින්න මනෝවිඥාණයත් ඉතිමස්මින් සතිදං හෝති ඉමස්මින් අසතිදං හෝති කියන මෙන්න මේ පටිච්චසම්පාද න්‍යායෙන් බලන එක තමයි සම්පූර්ණම බුදුදහම කියලා කියන්නේ. මෙන්න මෙතෙන්දි මේ සතියේ මයින්ඩ්ෆුල්නස් කියන එක ඉතාම වැදගත් කාරණයක්. සම්පූර්ණ බුදුදහම කියලා කියන්නේ සතිපට්ඨානයි. අන්නේ සතිපට්ඨානයේ වැඩිමිට පාදක වෙන්න තමයි අර භාවනා කමඨාන 40ම තියෙන්නේ. දස අනුස්සති, දස කසින, දස අසුබ, සතර බ්‍රහ්ම විහරණ, සතර අරූපාවචර ධ්‍යාන, ආහාරේ පටිකෝල සංඥාව, ධාතු මනසිකාරය කියලා භාවනා කමඨාන 40ක් තියෙනවා. අන්නේ 40නොත් වැදගත්ම භාවනා කමඨහනක් තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. යම් කිසි කෙනෙකුට පුළුවන් නම් ආනාපාන සතියට හිත තියාගෙන මෙන්න මේක බලන්න, ඕට පුළුවන් වේගයෙන්ම මෙන්න මේ යථාර්ථයත් එක්ක වාසය කරන්න. වේගයෙන්ම හිත දිනු වෙනවා මේත් එක්ක. අපිට තියෙන්නේ විශේෂයෙන්ම ආනාපාන සතිය පුහුණු කරන්න. ආනාපාන සතිය පුහුණු කරනකොට අර අරමුණෙන් අරමුණට ගියපු හිත ඒ අරමුණු වලින් මිදිලා වර්තමානට හිත එනවා. වර්තමානිත තැම්පතු වෙනවත් එක්කම අනිත්‍යතාවේ විදර්ශනා මෙනෙහි කරනවා. ඒ මෙනෙහි කරන හැම මොහොතෙම අපි එකාතකින් බාහිර ලෝකෙ නිදහස් වෙනවා, අනිත්‍යයෙන් අභ්‍යන්තර නාමයන්ති නිදහස් වෙනවා. නැත්තම් මේ රූපාදී ස්කන්ධ පංචකය හේතු ඇති කල්ලි හට ගන්නවා, හේතු නිරෝධයෙන් නිරෝධ වෙනවා කියලා දකිනවා. මෙන්න මේ විදියට පිනතුනි මේක අපට යලි යලි සීපත් කරන්න පුළුවන් නම් අපේ සීහ නෝන වේගෙම දිනු වෙනවා. මෙන්න මේ දිනු වෙන මාර්ගයේ ප්‍රධානතම අංගය තමයි සම්මා දිට්ඨිය කියන කාරණය. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක හටගන්නේ මෙහෙමයි, දුක නිරුද්ධ වෙන්නේ මෙහෙමයි කියලා දකින එක. දුක හටගන්නේ කොහොමද? ඇහැට රූපයක් පේන අවස්ථාවේදී ඇත්තටම වර්ණ රූපය අපි ගන්නවා, අපි ඒක තේරුම් ගන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාවේ. චක්කු විඤ්ඤාණයෙන් යමක් ගැන සම්පූර්ණම තේරුම් ගන්න බෑ. වර්ණ රූපය විතරයි එන්නේ. ඒ වර්ණ රූපය ඇවිල්ලා වර්ණය මේකයි, මේ මිනිස්සේ, මේ දෙයක්, මේ උසයි, මහතයි, මේ අහවල් කෙනෙක්, මේ ඔක්කොම තේරුම් ගන්නේ අපි මනෝ විඤ්ඤාණ අවස්ථාවේ. චක්කු විඤ්ඤාණ අවස්ථාවෙන් අඩු ගානේ උස මහතවත් බලාගන්න බෑ. ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද කියලාත් බලාගන්න බෑ. මිනිස්සේද පමේද කියලාත් බලාගන්න බෑ. ඒකට වර්ණ රූපේ විතරයි දෙන්නේ. ඒ වර්ණ රූපේ එතනම හටගෙන නැති වෙලා ගියාට පස්සේ මනෝ විඤ්ඤාණ අවස්ථාවෙන් තමයි මේ ඔක්කොම අපි තේරුම් ගන්න. හරියට අර උදාහරණයක් කිව්වොත් අපට පිඟානේ තිබිද්දි කෑමේ රස දැනගන්න බෑ. රස දැනගන්න නම් කටට දාන්න ඕන. කටට දැම්මට පස්සේ කෑම පේන්නේ නෑ අපට. කෑම පේන අවස්ථාවේදී රස දැනෙන්නෙත් නෑ. රස දැනෙන අවස්ථාවේදී කෑම පේන්නෙත් නෑ. අන්නේ වගේම තමයි අති රූපයේ වර්ණ රූපයේ දකිනවා. ඒ දකින අවස්ථාව විපාක මට්ටම. ඒක තේරුම් ගන්න අවස්ථාව රූපයේ වැවෙච්ච තැන. රූපයේ වැවෙච්ච තැනක මන විඥාණයෙන් තමයි අපි මේක තේරුම් ගන්නේ. ඔබ ජීවිතයේ ඕනෑම දෙයක් මතක් කරනකොට පෙර පසු නොදී හිත මෙන්න මේ යථාර්ථයට පිහිටලා තියන්න පුළුවන් නම් ඒ වෙලාවේ අපි දුක නිදහසලයි. වැඩි දෙයක් තමයි අපේ ශරීරයේ මේ ස්පර්ශය දැන් මේ මං අත ගන්නවා කියලා Tamanට සනීපයක් දැනෙන වෙලාවෙදිත් ඇත්තටම මේ කාය විඤ්ඤාණය නෙවෙයි මේ දැනෙන්නේ, මේ සිතට දැනෙන අවස්ථාවක් මේක. කායික වේදනාව නිරුද්ධ වෙච්ච තැනක මේ මට උණුසුමේ කියලා මේ දැනෙන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාව. අන්න ඒ යථාර්ථය අපි හිත තිබ්බොත් පිනතුනේ අපි බාහිර කිසිම රූපයක ඒ වෙලාවේ අපේ හිත පිහිටලා නැහැ. පිහිටල නැහැගෙන අපි ඉතාම ඉහළ ප්‍රඥාවෙන් වාසය කරන අවස්ථාව. අන්නේ අවස්ථාවේදී අපට අපි දකින්නේ මේ ස්කන්ධ පංචකයක් අපි මේ දකින්නේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මෙන්න මේ පහේ ක්‍රියාකාරීත්වයක් අපි දකින්න. මෙන්න මේ අංග එකවත්. දැන් මෙහෙම ඇඟිලි පහ තියෙනකොට අපි මේ දකිනවා මේ රූපය, මේ වේදනාව, මේ සංඥාව, මේ සංඛාරය, විඥානය කියලා දකිනවා. එහෙම දකින අපි මේ පහ එකතු කරගත්තට පස්සේ මිටක් කියලා කියනවා. මිට දකිනකොට මෙයා දකිනවා මිට කියලා 아무 දෙයක් නැහැ, මේ මිටේ තියෙන ඇඟිලි පහක් කියලා. මිටේ තියෙන ඇඟිලි පහක් කියලා දැනගත්තොත් මිටක් කියලා ආසාවක් ඇති වෙනවද? ආසාවක් ඇති නැහැ. දෙක් කරගම ඇඟිලි ටික තියෙන 아무 දෙයක් ආසාව කරන්න දෙයක් නැහැ. මේ ලස්සන රූපයක් හෝ කැත රූපයක් කියලා කියන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඥාන කියන මේ පහකුයි මේ තියෙන කියලා දැක්කොත් අපි මේකට ආසාවක්වත් අමනාපයක්වත් හටගන්න දෙයක් නැහැ. ඇත්තටම අපි බාහිර රූපයේ ස්කන්ධ පංචකය කියලා කිව්වට මේ වෙලාවේ අපි අභ්‍යන්තරයේ මේ ස්කන්ධ පංචකය කොට නැගුණේ. බාහිර රූපය පාදක කරගෙන මේ පැත්තේ තමයි මේ ස්කන්ධ පංචකය හටගත්තේ. මේ ස්කන්ධ පංචකය කොට නැගෙන තැනක අපි ඒක නොදැනගත්තට පස්සේ අපි ඒක බාහිර දෙයක් කියලා බාහිරට අපි ප්‍රක්ෂේපණය කරනවා. මේ බාහිර නිර්මාණය අපේ නිර්මාණයක් කියලා දැනගත්තොත් අපි බාහිරට නැඹුරු වෙන්නේ මෙතනම හට ගැනීම නිරෝධය දකිනවා. සක්කාය දිට්ඨිය දුරු කරනවා කියලා කියන්නේ මේ රෝපාදී ස්කන්ධ පංචකයේ කිසිවක් සත්‍ය පුද්ගලෙක් හැටියට ගන්නෙ නැහැ. රූපයන් දැක්කට පස්සේ ඒ රූපයේ වේදනාව සත්‍යය කියලාත් ගන්නෑ, සංඥාව, සංඛාරය ආදී මේ කිසිවක් සත්‍යය කියලාද ගන්නෙ නැහැ. හැබැයි සක්කාය දිටිය දුරු කරපු තවදුරටත් මානෙ තියෙන කෙනා ඇඟිලි පහේ එක එක අංගයක මිටක් කියලා ගත්තේ නැතුණාට ඇඟිලි පහ එක තැනක තියෙන තැන කොහොමද දන්නවා? උට හිතෙනවා අස්මීති මානෝ අස්මීති චන්දරාගෝ. ඔහුට මේක එක තැන තියෙනකොට දැනෙනවා යම් කිසි දෙයක් තියෙනවා කියලා. හැබැයි ඔහු මේක දිගහැරියට පස්සේ දන්නවා මේක මොකුත් නැහැ කියලා. දැන් සක්කාය දිටිය දුරු කෙනාගේ ළඟ තියෙන ලක්ෂණය මේක. සක්කාය දිටිය දුරු කරපු කෙනා නැත්තම් ආත්මවාදී අත්තානංවා අත්තංවා අත්තනියංවා කියන්නේ ආත්මි වශයෙන් හෝ ආත්මයටයි දෙයක් විදියට මේ පහ එකක්වත් ඔහු දකින්නේ නැහැ. න රූපං අත්තතෝ සමනපස්සති, න රූපවන්තං වහ, න අත්තනිවා රූපං, න රූපස්මින් වාත්තානං කියපු විදියට මේ රූපාදී ස්කන්ධ පංචකේ එකක්වත් ඔහු සත්‍යයක් විදියට ගන්නෙ නැහැ. සක්කාය දිටි දුරු කරපු කෙනා රූපාදී එක එකක් සත්‍යයක් විදියට ගන්නෙ නැහැ. හැබැයි මේ පහම එකට ගොඩ වෙලා තියෙන තැනක දැන් මෙතන ලාම්පුවක් තියෙනවා කියලා උට හිතෙනවා. මේ පුද්ගලික කියලා හිතන මේ පහම එකතු වෙච්ච තැනක මානෙ දුරු කරපු කෙනා කොහොමද? චන්දරාගය ඇතුළු බවරාගය ඇතුළු ඔක්කොම දුරු කරපු කෙනා කොහොමද මේ රූපය දකින කොටස් වෙනකව දකින මේ පහේ තියෙන කියලා? දැන් සාමාන්‍ය කෙනෙකුට මේක හොඳට තේරුම් ගන්න මේ මාන්නේ දිටිය අතර වෙනස මේ කියන්නේ. දැන් එක්කෙනෙක් ඉන්නවා සෝතාපන්නෝ සකදාගාමි කෙනෙක් ඉන්නවා. නැත්නම් අනාගාමි කෙනෙක් ඉන්නවා. ඒ කෙනා මේ ඇඟිලි පහේ එකකවත් මිටක් තියෙ කියලා හිතන්නේ නැහැ ඔහු. හැබැයි ඔහු මේ පහ එකට තියෙන තැනක මිටක් තියෙ කියලා හිතනවා. රහතන් වහන්සේ කියලා කියන්නේ මිට දකින්නකොටම දන්නව ඇඟිලි පහමේ තියෙන කියලා. මෙන්න මේක තමයි වෙනස. හරියට වැලි ගොඩක් තියෙනවා. වැලි ගොඩේ එක එක වැලිකට වෙන් කරෝතින් යම් කිසි කෙනෙක් දන්නවා මේ එක වැලි කැටයකවත් වැලි ගොඩක් කියලා එකක් නැහැ. හැබැයි වැලි ගොඩ එකට තියෙනකොට හිතනවා වැලි ගොඩක් තියෙයි කියලා. අනාගාමී කෙනාටත් එහෙම හිතනවා වෙමෙයි කියලා. මොකද තවම අවිද්‍යාව අනුසය වශයෙන් තියෙනවා. ලොකු බරපතල විදිහට නෑ, ඉතාම සියුම් විදිහට මේ තියෙන්නේ. නමුත් රාතන් වහන්සේ කියන්නේ වැලිගොඩ දකින්නකොටම නාම රූප පරිච්ඡේද ඥානෙන් හොඳටම දකිනවා මේ තියෙන්නේ වැලිකට ටිකක් කියලා දකිනවා. එහිදී වැලියටයක් ගන්න ආසාවක් ඇති වෙන්නේත් නැහැ, වැලිගොඩට ආසාවක් ඇති වෙන්නේත් නැහැ. දන්නම ඒ ටික නිරුද්ධ වෙච්ච තැනක මේ මනෝවිඥාණයෙන් ස්කන්ධ හතරකින් ලෝකයේ තියෙන ගණ අවස්ථා කියලා දකිනවා. පින්නතුනි, මෙන්න මේ යථාර්ථය තමන්ගේ ජීවිතේ බවට පත් කරගත්තොත් තමන්ට සම්පූර්ණම දුකෙන් නිදහස් වෙන්න පුළුවන් කියන විශ්වාසය තමයි සද්ධාතේ තථාගතස්ස බෝධින් කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේගේ තථාගතත්වයේ පිළිබඳ විශ්වාස කරනවා කියන මේක. මේ යථාර්ථය තේරුම් ගත්තොත් ගන්න මොහොතේ නම් දුකෙන් නිදහස් වෙන්න පුළුවන්. මේ යථාර්ථය තේරුම් නොගත්තොත් මොකද වෙන්නේ? යමක් ලෙඩ වෙනකොට, මහලු වෙනකොට, වෙන් වෙනකොට, මරණයට පත් වෙනකොට ඒ දුක් ටික තමන්ගේ වගේ ගන්න වෙනවා. මෙන්න මේ ගැන හරියට අවබෝධයක් ඇති වෙච්ච කෙනෙකුගේ දැඩි අභ්‍යන්තර අභිප්‍රේරණයක් කියන මොටිවේෂන් එකක් එනර්ජි එකක් ඇති වෙනවා. එහෙනම් මං ඉක්මනටම දුකෙන් නිදහස් වෙනවා කියන එක. මොකද පින්නොතන අද අපි මෙහෙම ඉන්නවා, හෙට දවසේ අපේ කොයි ඥාතියෙක් නැතිවද දන්න. මේ දුක් ටික ඔක්කොම මේ තියාගෙන තමයි මේ දුකට අවශ්‍ය කරන කඳුළු ටිකට අවශ්‍ය කරන ආහාර ටික තමයි අද දවල් ගත්තේ. ඔබ බොහොම සතුටින් ආහාර ගත්තේ නේ? ආහාර ගත්තේ මොකටද? ආහාර ගත්තේ හෙට දවසේ දුකක් ඇවිල්ලා අඬන්න තියනවා නේ. අඬන්න අවශ්‍ය කරන කඳුළු ටිකට දේවල් ටික තමයි ඔය ගත්තේ කියලා හිතන්නේ. වෙන දෙයක් නෙමෙයි ගත්තේ. අන්නේ කඳුළු ටික කල් තියාම අපේ නෙත් දෙකෙන් අයින් කරන්න තමයි බුදුහාඳුරු කෙනෙක් ලෝකෙ පහළ වෙන්නේ. මෙන්න මේ අතරිතේ තේරුම් නොගත්තොත් ඒ ප්‍රිය විප්‍රයෝග දුක් ටික අපට එහෙම විඳින සිද්ධ වෙනවා. ඔබ දන්නවනේ පටාචාරාව. එක දවසේ මරණ කීයක් දැයට? එක දවසේ මරණ කීයක්ද? මරණ 6යි. දරුවෝ දෙන්නයි, ස්වාමි පුරුෂයයි, අම්මා තාත්තා දෙන්නයි, සහෝදරයයි. එක දවසේ 6 දිනක් ළඟම තමයි ඉතාම ආදරය කරන 6 දිනක් මිය ගියොතින් කොහොම වේද? එහෙම දෙයක් වෙන්නේ නැහැ කියලා අපට සාධියක් වෙන පුළුවන්ද? අපි ඕනම කෙනෙකුට එහෙම දෙයක් ඕන වෙලාවක වෙන්න පුළුවන් කියලා තුන ඔබ දන්නවනේ. සුනාමිය කාලේ යම් කිසි කෙනෙක් කඩේට යන බඩු ටික ගේන්න ඇවිල්ලා බලනකොට ගෙදර තිමිච්ච තැනක් නැහැ. උපැන්න සාතින් ඉඳන් කිසිම දෙයක් නැහැ. ඇඟේ ඇඳගෙන හිටපු එක විතරයි. හිතා ගන්න පුළුවන් නේද කොන්නේ? එහෙම ඉරණමක් කේදෙනුට ඇති වුණාද? දහස් ගානකට එවැනි දේවල් සිද්ධ වුණා ජීවිතේ. අපේ මොන කර්ම දෝෂ තියදේ අපිට කියන්න බෑ. අන්න ඒ පටාචාරට ඇති වෙච්ච අරතරන් සංවේගෙන් ඈව දුරු කරේ මොකින්ද? මෙන්න මේ ධර්මයෙන් පින්නතුනි. බන්දුල මල්ලිකාවගේ දරුවෝ ටික, දරුවෝ 32 දෙනෙක් හිටිය කියලා සඳහන් කරනවා. 16 දෙනෙක් හිටිය කියලා සඳහන් කරනවා. ඒ දරුවෝ ටික ඔක්කොමයි ස්වාමි පුරුෂයයි, මේ ඔක්කොම අය යුද්ධයකදී මිය ගියා. ඒ ඔක්කොම දෙනා ජීවිතක්ෂයටපත් වුණා කියලා ආරංචි ලැබුණේ අය ස්වාමීන් වහන්සේට දානේ පූජා කරගෙන ඉන්න වෙලාවේ. කේලියුමත් කීවල බලලා ඒ පීණේ ගහගෙන හාමුදුරන්ට දානේ බෙදමින් හිටියේ. බලන්න පින්නතුනි, අපට එහෙම ආරංචියක් આવත් කොහොම වේද? බන්දුල මාලිකා කොයිතරම් 100කින් ඒවලා ඉන්නේ නැද්ද? කොයිතරම් ධර්මයේ ප්‍රැක්ටිස් එකක් ඉන්නද මේ අවස්ථාවේ? සෝතාපන්න වෙලෙ හිටිය කෙනෙක් සෝතාපන්න වාට විතරක් ඒ අවස්ථට මුහුණ දෙන්න බැයි මට්ටමින් ඈ උපරිම සතිපට්ඨාන තුල හිටිය වෙලා. ඒ තරම් මහා දුකකට මුහුණ දෙන්න පින්නතුනි ශක්තිමත් දහමක් අපට මේ ලැබිලා තියෙනවා. අන්නේ දහම ගැන විශ්වාසය තිබ්බොත් ඒ තිබ්බ ප්‍රමාණයට අපට ඇති වෙන දැඩි වීරියක්, ජවයක් මේ දහම ඉක්මනින්ම පුහුණු කරන්න ඕන කියලා. වෙන මොනව කල් දැම්මත් පින්නතුනි මේක කල් දාන්න බෑ අපට. ඩොක්ටර් අපොයින්ට්මන්ට් එකක් කල් දැම්මත් මේ ගැන කල් දාන්න බෑ. වෙඩින් එකක් කල් දැම්මත් මේ ගැන කල් දාන්න බෑ පිණුතු. බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දේශනා කරනවා, සත්‍යාවිය හෝමට්ටෝ ඩයියමානෝ මත්තකේ සක්කාය දිට්ටි පහනාය සකේ බික්කෝ පරිබ්බජේ කියලා. හිසගිනි ගත්ත කෙනෙක් ඒ හිස ගින්දර නිවන්න ඉස්සෙල්ල ඊටත් වඩා ප්‍රමුඛත්වය දෙන්න ඕන, මේ ධර්මය ප්‍රැක්ටිස් කරන්න ඕන කියලා. යම් කිසි කෙනෙක් උලක් ඇන්නොතින් තමන්ට පිහියකින් ඇන්නොත් කවුරු හරි අන්නේ පිහිය ඉවත් කරනට වඩා උනන්දුවක් දක්වන්න ඕන, මෙන්න මේ අසාදී ස්කන්ධ පංචක අනිත්‍යතාවය බලන්න කියලා. මේක තමයි කියපු උදාහරණය. සත්‍ය සූත්‍රයෙන් බලන්න. සත්‍ය සූත්‍රයේ මුලින්ම සඳහන් කරේ මුල්ම ගාථාව දෙවි කෙනෙක්. දීර්ඝාස දෙවි කෙනෙක් සඳහන් කරනවා ඉක්මනටම කාමරාගය දුරු කරගන්න උත්සාහවන්ත වෙන කියලා. ඒ දෙවි එහෙම සඳහන් කරන්න හේතුව තමයි ඉහළින්නම් බලනකොට මනුස්ස ලෝකේ දැක්කා මේ එළි නිවෙනව පත් වෙනව දැක්කා. එළියක් නිවෙනව පත් වෙනවා කියලා කියන්නේ මනුස්ස ලෝකේ එක්කෙනෙක් ඉපදෙනව මැරෙනවා. මේ අවුරුදු 70 70 100ක ජීවිතේ. මේක දැකලයට හරිය සංවේගයක් හටගත්තානේ ඉක්මනටම ධර්මය පුහුණු කරන්න කියලා කිව්වා. ධර්මය පුහුණු කරන්න කිව්වට යාට නියම පොයින්ට් එකට ගියා ගන්න බැරි වුණා. යා ළඟින් යන එකක් තමයි කිව්වේ. ඊට පස්සේ ඒක බුදුහාම හරියටම පොයින්ට් කළා, හරියටම දේශනා කළා. හිසගෙන ගත්තෙක් වගේ, සැතකින් පහර ලද්දෙක් වගේ ඉක්මනින්ම මෙන්න මේ සක්කාය දිටිය දුරු කරන්න උත්සාහ ගන්න කියලා. අසනිට්ඨිය සහටගෙන නිරුද්ධ වෙනවා. රූපය හටගෙන නිරුද්ධ වෙනවා. මේ වගේ ස්කන්ධ පංචකයේ සමුදය බලන්න කියලා. ඒ බලන මොහොත තුල පිනුතුනේ අපි බාහිර රූපිනුත් නිදහස් වෙනවා, අභ්‍යන්තර නාමයන්තරුත් නිදහස් වෙනවා. අපි මොන කමටහන වැඩුවත් පිනුතුනේ, බුද්ධානුස්සතිය වැඩුවත්, ධම්මානුස්සතිය වැඩුවත්, සංඝානුස්සතිය, සීලානුස්සතිය, මොන භාවනා වැඩුවත් ඒහිත සමාධිමත් කරගත්තු ගමන් අපි මොකද කරන්නට ඕන? මෙන්න මේ අනිත්‍යතාවය බලන එක. අපි මේ යථාර්ථය අවබෝධ කර ගැනීම සඳහා මේ හැම දෙයක්ම කරන්නේ. අපි මොනවා කරත් මේ සුතමේ ඥාණයෙන්, සුතමේ ප්‍රඥාවෙන් මේ ධර්මග ආරම්භ කරන කෙනා මොනවා කරත් කරන්නේ කොහොමද? විවේක නිස්සිතං, විරාග නිස්සිතං, නිරෝධ නිස්සිතං, වස්සංග පරිණාමය කියලා කියනවා. විවේකයට, විරාගයට, නිරෝධයට බරව නිවන අභිමුඛ කරගෙනයි මේ කරන මොන දේ කරත් කරන්නේ. ඔහු හිත පොඩ්ඩක් හරි තැම්පත් කරගත්තු ගමන්ම කරන්නේ මොකද්ද? මෙනිම අනිත්‍යතාවය බලන එක. අනිත්‍යතාවය බලන මොහොතේ පින්නතුනේ දුකෙන් නිදහස් වෙනවා. සද්ධාවෙන් පටන් ගන්නවා, වීරයෙන් ජාවි ඇති වෙනවා, සතියෙන් සිය පිහිටුව ගන්නවා, සතියෙන් ඉන්නකොට හිත සමාධිමත් වෙනවා, හිත සමාධි වෙච්ච ගමන්ම ප්‍රඥාවෙන් බලනවා ප්‍රඥාව. මෙන්න මේ ඉන්ද්‍රිය ධර්ම පහ. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. වෙනත් විදියකින් කියනවා නම් සම්මා දිටිය තුනට පස්සේ ඒ සම්මා දිටියත් එක්කම යනවා සම්මා වායාමය, සම්මා සතිය. අපේ සැබෑ ලෙසම ධර්මය ඇහුවනම්, ඒ ධර්මය තේරුම් ගත්තනම් අපේ ජීවත් වෙන හැම මොහොතෙම ජීවත් වෙන්නේ මෙන්න මේ කරුණ තුනත් එක්ක. මොකද කර්ණාටික මෙන්න මේ යථාර්ථය කියවෙන සම්මා දිට්ඨිය. ඒ සම්මා දිට්ඨිය ඉක්මනට එන්න ඕන කියන සම්මා වායාමය. ඊට සම්මා සතිය. මේ කාරණා තුන හොඳට මතක තියාගන්න. මොනද කාරණා ටික? සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සතිය. මේ කාරණා තුන අඛණ්ඩවම අපේ ජීවිතය යන්නට ඕන. යන ගමන් අර මැද කාරණාත් විටින් විට සම්පූර්ණ වෙනවා. අන්න ඒව සම්පූර්ණ වෙලා එක එක තලවලට, එක එක ස්තර වලින් ඉහළ මට්ටමට දිනු වීම තමයි මාර්ගඥාන අවස්ථාව කියලා කියන්නේ. අන්න එතෙන්ට එන තමයි සමථ විදර්ශනා දෙකෙන් තමයි ඊටු ටික සම්පූර්ණ කරන්නේ. මේ විදියට අරසිංහ මාර්ග අංග ටික එක ලයින් එකට එක ලෙවල් එකකට ඉහළ තලයකට එන අවස්ථාව තමයි අපේ හිතේ සංයෝජන දුරු කරන අවස්ථාව. අනුසය වශයෙන් කෙලෙස් දුරු කරන අවස්ථාව. එක අතකින් දික්ටි මට්ටමේ අනුසය දුරු කරනවා, එක මට්ටකින් කාමරාග මට්ටමේ අනුසය දුරු කරනවා, ඊට පස්සේ අනිත් ඔක්කොම සංයෝජන ටික අනුසය මට්ටමේම අරහන්ත මාර්ගඥානෙදී දුරු කරනවා. මෙන්න මේක තමයි පින්නතුනේ සමස්ත දර්ශනයම කෙටියෙන් මේ සඳහන් කරේ. මේක එකපාරක් ඇහුවට සම්පූර්ණම තේරුම් යන්නේ අපි කාටවත් මේක නැවත නැවතත් අහන්නට ඕන. විවිධ න්‍යායවලින් විවිධ ක්‍රමවලින් කියපු සූත්‍ර අහහා කියව කියව මෙන්න මේ ටික ක්ලියර් කරගන්න තමයි අපේ ජීවිතයේ මූලික අවධානය යොමු කරන්න ඕන. අනේක කරන ගමන් අපි භාවනාවක් කරන්නට ඕන. අන්නේ අතර අපිට ඉතාම වැදගත් භාවනාවක් තමයි දැන් අපි පුහුණු කරන්න හදන්නේ සක්මන් භාවනාව. අපි දැන් ටික වේලාවක් මෙන්න මේ දර්ශනයත් හිතේ තියාගෙන ගච්ඡන්තෝවා ගච්ඡාමිති පජානාති කී විදියට අර සතර සතිපට්ඨානයේ තියෙන කායනුපස්සනාව අපි දැන් වඩන්න සූදානම් වෙයි. හොඳට සිහියෙන් තමන්ගේ කය ගැන සිහියෙන් ඉන්නවා. තමන් ඇවිදිනවා කියන එක ගැන සිහින් ඇවිදිනවා. වර්තමානයේ හිත තියාගෙන හොඳට අතීතයේ දේවල් සිහි කරන්නේ අනාගතය මතක් කරන්නේ වර්තමානයේ හිත තියාගෙන අපි කරන පිනතුන්ට යන්න අවශ්‍යයි ඉන්නවනම් ගියට කමන්නේ. ඉන්න අය අපි මේක ටිකක් පුහුණු කරමු. සිහියෙන් සතිමත් බව සහිතව සක්මන් කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි. ඉතින් අපි මෙතනින් පටන් අරන් අපි හැරෙත්තේ කාමරෙත් අපිට පුළුවන් නේද? එළියේ ටිකක් යන්න පුළුවන් අපිට. තවත් පහසුනොත් අපි එළියටම ගිහිල්ලා ග්‍රවුන්ඩ් එකෙත් අපි බලමු. ඇවිදිනකොට තමන්ගේ ඇවිදින ඉරියව්ව ගැන හොඳට සිහිය තියාගන්න. ඇවිදින බව. ඊට පස්සේ තමන් පාද තියෙනකොට ඒ තියෙන පාදයේ ගැන අවධානයෙන් ඉන්න. එහෙම ටිකක් දුර යනකොට තමන්ට අවශ්‍ය නම් මේ කය සම්බන්ධව තියෙන කය සකස් වෙලා තියෙන සතර මහා භූත රූප පඨවි ආපෝ තේජෝ වලින් නේද මේක හැදිලා තියෙන්නේ කියලා ශරීරය ගැන සිහි කරන්න පුළුවන්. මෙහෙම යන ගමන් මොනනම් කෙනෙකුට කැමතිනම් ඒ කෙනාට මෛත්‍රී වඩමින් යන්නත් පුළුවන්. සීල සත්ත්ව සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා සුවපත්ත්වවා කියලා මෙනෙහි කරන්න පුළුවන්. හැබැයි කය ගැන අවධානය යන්නේ. කයනපස්සනාවෙන් පටන් ගන්න කය ගැන අවධානය යන ගමන් අවශ්‍ය නම් ධාතු මනසිකාරයට හිත තියන්න පුළුවන්. කැමති නම් බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්. කැමති නම් මෛත්‍රිය වඩන්න පුළුවන්. කැමති නම් තමන්ට මරණානුස්සතිය වඩන්න පුළුවන්. නමුත් කෙනෙකුට මුල් පියවරේ විතරක් ඉන්න කැමති නම් ඒක පහසු නම් ඒ යන එක ගැන යනවා කියන අවධානයෙන් විතරක් යන්න. මේකෙන් කරන්නේ ප්‍රධාන වශයෙන් අපේ හිතේ ලක්ෂණය තමයි නිතරම අතීතයට අනාගතයට හිත දුවනවා. අන්නේ දුවන එකෙන් හිත මුදවලා වර්තමානයේ හිත තියාගන්න මේක කරන්නේ. වර්තමානයේ අපේ හිත තියාගන්න පුහුණු කරවතින් අපේ හිත අපි ට්‍රේන් කරවතින් අපට ඉන්න හැම මොහොතේම අර අනිත්‍යතාවය බලන්න පහසු වෙනවා. ඒ අනිත්‍යතාවය බලන්න පහසුවක් එන්න තමයි මේ සතිය දිනු කරන්නේ. සතිය දිනු කරන්නේ සමතයට. සමතයෙන් බලාපොරොත්තු වන්නේ සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං පජානාති කියන මට්ටමට ගන්න එක. ඉතින් ඒ නිසා දැන් අපි ටික වේලාවක් සක්මන් භාවනා දැන් පුහුණු කරමු. අපේ සක්මන් කරනකොට රවුම් කීපයක් ගැන පස්සෙ වන්න මේ ශරීරය සකස් වෙලා තියෙන්නේ පටවියාපෝ තේජෝ වායු පටන් කියන දෙයක්තිය. ආපෝ කියන්නේ මේ ඒ වගේ වෙන දේවල් තියෙනවා. ඒ වගේම රස්නේ තියෙනවා. වායු කියන්නේ වාගේ තියෙනවා. මේන මේ හතරෙන් තමයි ශරීරයේ සකස් වෙලා තියෙන්නේ කියලා අපිට ඒකින්ද මියන්න පුළුවන්. එන්නත් දෙවිම වගේ. සක්මන් කරනවා. ඒ වගේම ටිකක් සක්මන ඉත ශරීරයෙන් කරාට සුවනම් අපිට ඊළඟට පුළුවන් අපිට මෛත්‍රිය වඩන්න පුළුවන් සීල සත්ව සෝපත් දෙනවා සෝපත් දෙනවා සෝපත් දෙනවා සෝපත් දෙනවා සෝපත් දෙනවා හැරෙනකොට හැරෙනවා අවධානින් හැරෙනවා සෝපත් දෙනවා සෝපත් දෙනවා සෝපත් දෙනවා සෝපත්‍යයෙන් පාගෙන මේ මෛත්‍රිය වඩන්න පුළුවන්. තව කෙනෙක් කැමති නම් බුද්ධානුස්සතියට අරමුණදී හිත සමාධිමත් කරගෙන තියා සක්මනේ. එහෙනම් ඇස්සේ පරමං සම්මා සම්බුද්ධෝ ඉඤ්ඤාකර සම්පන්නයිම නවාහදී බුදුනේම් කීකරන කොළ නැත්නම් ඒක තමයි කැමති ඒක උපගුණය අරමුණගෙන පුළුවන් සුබට වෙන තුන ඒක සුමෙතෝ හොඳයි පින්තුනි අප සතිපට්ඨානයේ අංගයක් විදිහට දැක්වෙන සක්මන් භාවනාව සිදු කරපු අවස්ථාව. ඉතින් මේ කායනුපස්සනාව ගැන නැත්නම් කායගත සතිය ගැන බුදුදහමේ විශේෂයෙන්ම කරුණු දක්වලා තියෙනවා. බොහෝ වර්ණනා කරපු භාවනාවක් තමයි අපි මේ පුහුණු කළේ. විශේෂයෙන්ම සතර සතිපට්ඨානයේ ඔබ අහලා තියෙනවා මහ සතිපට්ඨාන සූත්‍රය. ඒ මහ සතිපට්ඨාන සූත්‍රයේ ප්‍රධාන වශයෙන් සතිපට්ඨානයේ කොටස් හතරකට බෙදෙනවා. ඒ තමයි කාය කානුපස්සී විහෙරති, වේදනාසු වේදනානුපස්සී විහෙරති, චිත්තේ චිත්තානුපස්සී විහෙරති, ධම්මේසු ධම්මානුපස්සී විහෙරති කියලා. එතෙන්දී කායනුපස්සනාව කායගත සතිය කියලා කියනවා. අන්නේ කායගත සතිය ගැන බුදුදහමේ විශේෂයෙන්ම වර්ණනා කරලා තියෙනවා. කායානුපස්සනාව නැත්තම් කායගත සතිය වඩනවා කියලා කියන්නේ අමෘතය වළඳනවා කියලා. යම් කෙනෙක් කායගත සතිය පුහුණු කරන්න පරක්කු කරනවා කියලා කියන්නේ අමෘතය වළඳීම පරක්කු කරනවා කියලා. එතකොට කායගත සතියට නැත්නම් කායනුපස්සනාවට කොටස් කීපයක් අයිති වෙනවා. ආනාපාන සතිය, ඉරියාපත, සම්පජඤ්ඤය, පටිච්චෝල මනසිකාරය, ධාතු මනසිකාරය, නවසීවතික කියලා කොටස් හයක් යනවා. ආස්වාස ප්‍රස්වාසය ගැන හිතන එකත් කායනුපස්සනාව. එතකොට අපේ සතර ඉරියව්ව ඇවිදින එක, හිටගෙන ඉන්න එක, ඉඳගෙන ඉන්න එක, සැතපෙන එක ගැන සිහින් ඉන්න එකත් කායනුපස්සනාව. කායගත සතියේ. ඊළඟට අපි කරන සෑම කටයුත්තක්ම උදේ ආදේච්ච මොහොතේ පටන් රාත්‍රියේ ඇඳට යනකම්ම කරන සියලුම කටයුතු කායික කරන දේවල් ඒව සිහින් කරන එකත් ඒවත් කායගත සතියේ. ඊළඟට අපේ ශරීරයේ සැකසීච්ච කොටස් 30 ගණනක් තියෙනවා. කෙස් ලොම් නියද තාදී මෙන්න මේ කොටස් ගැන සිහි පිටවන අවස්ථාව. ඒ වගේම අපේ ශරීරයේ සකස් වෙලා තියෙන ප්‍රධාන කොටස් හතර. Four fundamental elements. ඒ තමයි පඨවි, ආපෝ, තේජෝ, වායු ගැන හිතන අවස්ථාව. ඊළඟට අපේ ශරීරය අපි මේ ගියාට පස්සේ මේ ශරීරයට වෙන දේවල් ගැන. ටිකෙන් ටික මේ ශරීරය ඉදිමිලා නිල් පාට වෙලා ලේ සැරව ගලන මට්ටමට ගිහිල්ලා ගිහිල්ලා අවසානයේ ඇට සැකිල්ලක් වීම දක්වාම වූ කාරණා ටිකක් තියෙනවා. අන්න ඒ ගැන සීකරන අවස්ථාව. පින්නතුනේ ආනන්ද ආන්දර විශේෂයෙන්ම මේ කායගත සතිය ගැන සඳහන් කරලා තියෙනවා. ආනන්ද ආන්දර සඳහන් කරනවා ශාස්ත්‍රෝන් වහන්සේ පිරිනම් පෑවට පස්සේ මට හිටිය කල්යාණ මිත්‍රයෝත් නැතුණාට පස්සේ මට ඉන්නේ එකම පිළිසරණ කායගත සත්සතිය කියලා. ඉරණ කියනවා මට කලින් හිටිය මිත්‍රයෝ නෑ, දැන් ඔක්කොම මිය ගිහිල්ලා. අලුත් යාළුවෝ පරණ යාළුවෝ වගේ ගැලපෙන්නෙත් නෑ මට. ඒ නිසා හරියට පක්ෂියේ කුරුල්ලෙක් වැස්ස වෙලාවට කූඩුවට එන්න වගේ මට රැකවරණට එන්න තියෙන්නේ කායගත සතිය කියලා. කාස් කවුරුවත් නැති වෙලාවේදී රැකවරණට එන යම් කිසි තැනක් තියෙනවා නම් අන්නේ කායගත සතිය කියලා සඳහන් කරලා තියෙනවා. බලන්න පින්නතුනේ මේ ස්වාමීන් වහන්සේලා සඳහන් කරපු කාරණා. අපිට ඉන්න යාළුවෝ හැමදාම අපේ ළඟ නැහැ. දැන් බලන්න අපේ අම්ම තාත්තා හිටියේ දැන් ටිකෙන් ටික අඩුවෙලා ගිහිල්ලා නේ. අපේ වැඩිහිටියාගේ ලක්කල නැන්දල මාමලින් නැති. ඒක නුණු දැන් ටිකෙන් ටික අඩුවෙලා ගිහිල්ලා. ඔහොම ගිහිල්ලා ඉතින් තවත් අඩු වෙනව නේ. ඔහොම අඩුවෙලා ගිහිල්ලා අපි තනි වෙන වෙලාවකුත් එනවා. අන්න ඒ වෙලාවේදී හරි පින්නතුණි කායගත සතිය පුහුණු කරලා තියෙනවා නම් අපට කිසිම පාඩුවක් දැනෙන්නේ නැහැ. හරියට වැස්ස වෙලාවට කුරුල්ලෙක් කූඩුවකට ඇවිල්ලා ඒ වැස්සෙන් ආරක්ෂාවල ඉන්න වගේ අපට තියෙන ලොකුම රැකවරණේ තමයි මේ කායගත සතිය. සක්මන් භාවනාවෙන් ආරම්භ කරන මේ කායගත සතියේ ඉහළම දියුණුව කියලා කියන්නේ ආනාපාන සතිය කියන කාරණේ. පින්නතනේ උපතේ පටන් මරණය දක්වා අපට තියෙන අපි අඛණ්ඩවම කරන දේ තමයි අපේ හුස්ම ගැනීම කියලා කියන්නේ. අන්නේ හුස්ම ගැනීමට සතිමත් බව එකතු කිරීමට කියනවා ආනාපාන සතිය කියලා. Mindful breathing. ආනාපාන සති භාවනා breathing meditation. පින්නතුනි ජීවිතේ ලස්සන සතුට ඉහෙලින්ම විඳගන්න කැමති නම් දවසට එක විනාඩි භාගේ ගානේ හරි කර කර දිනු කරන්න මොකද්ද? ආනාපාන සති භාවනාව. අන්නේ ආනාපාන සතියේ සතිමත් බව දිනු කිරීමත් එක්ක අපට වේගයෙන්ම ප්‍රඥාව දිනු කරන්නත් පුළුවන්කම තියෙනවා. බුදුදහමේ කමඨාන් 40ක් දේශනා කළා තියෙනවා. ඒ 40න් 39ක් මේක පැත්තක තියලා ආනාපාන සති අනිත් පැත්තෙන් තියන්න පුළුවන්. ඇයි ඒ? අනිත් කමඨාන් 39ම කරන්නේ කිසියම් කුසල විතරකයකින් අකුසල විතරක යටපත් කිරීමයි කරන්නේ. ආනාපාන සතියේ මුලින්දම්ම කරන්නේ විතරක සංසිඳවන එක. විතරක බහුල කෙනෙකුට සඳහන් කරලා තියෙන ආනාපාන සතිය කරන්න කියන. හුඟක් ඉගෙන කියාගෙන හුඟක් කරුණු දන්නා ඉන්නව නම් උපාධියම හුඟක් තියනවා නම් එයාට හොඳ භාවනාවක් තමයි ආනාපාන සතිය. මොකද අපේ හුඟක් දේවල් ඉගෙනගෙන තියනවනේ විතරක හුඟක් හිතේ නිතරම ඔළුවේ වැඩ කරනවා. අන්නේ විතරක සංසිඳවල ඉක්මනටම හරියට බලාකුලකින් සඳක් නික්මෙනා වගේ ඉක්මනටම මේ විදර්ශනාව ඉස්මතු කරගන්න තියෙන භාවනා කමඨහනක් තමයි ආනාපාන සතිය කියලා කියන්නේ. ආනාපාන සතියේ හිත තැම්පත් වෙනවත් එක්කම වේගයෙන් අපට අනිත්‍යතාවය මෙනෙහි කරන්න පුළුවන්. පින්නතුනේ මේ සමත භාවනා වඩනකොට තියෙන ලක්ෂණය තමයි අපි අර විදර්ශනාවක් දැනගෙන හිටියොතින් විදර්ශනාව යන සංසතිය අපි වැඩිපුර දන්නේ විදර්ශනාවෙන් හිත ඉක්මනටම පුහුණු කරනකොට ඉක්මනටම කෙලෙස් සංසිඳවන්න පුළුවන්. ඇතැමිට අපි සසර ගමනේදී විදර්ශනා වැඩිපුර පුහුණු කරපුවා වෙන්නත් පුළුවන්. ඒ වගේට තමයි gifted die කියලා කියන්නේ. බුදුදහමේ උද්ගටිතඤ්ඤ කියලා කියන්නේ ඒ වගේ අය. සරුත් හාමුදුරුවෝ, මොගලන් හාමුදුරුවෝ, බාහ්‍ය දාරුකීරිය, පොක්කසාති, චිත්ත ගෘහපතිය මේ වගේ ප්‍රඥාවන්තයි හිටියා. ඒ වගේ බොහෝ විට ප්‍රඥාව දිනු කරන් ආපු අය. ඒගොල්ලන් බොහෝ විට යන්නේ විදර්ශනා පූර්වංගම සමථයට තමයි යන්නේ. විදර්ශනාවෙන් ආරම්භ කළේ විදර්ශනාව තුළ මිහිත සමාධිමත් කළ යන ඉන්නවා. දැන් අපි මේ කතා කරන්නේ සමථ පූර්වංගම විදර්ශනාව. සීලේ පිහිටලා සමථ කමඨාණකින් හිත සමාධිමත් කරගෙන සමාහිතෝ භික්ඛවේ භික්ඛු යථා භූතං භජානති කියපු විදිහට ඒ සමාධිමත් වෙච්ච සිතින් විදර්ශනා බලන එකයි දැන් අපි මේ කරන්නේ. මෙන්න මෙතෙන්දී ආනාපාන සතියතාව වැදගත්. ඒ වගේම විතරක් නෙවෙයි අර සසරදී වැඩිපුර ප්‍රඥා ඉන්ද්‍රිය දිනු කරපු කෙනෙක් ඉක්මනටම කැමැති විදර්ශනා වැඩිපුර වඩන. සාමාන්‍යයෙන් අපි වඩන කොට අපි මෙතෙන් ටික කල්පනාකාරී වෙන්න ඕන. සමතේ පිනොතුනේ වඩන එක ටිකක් අමාරුයි සමහර වෙලාවට. විදර්ශනාවට වඩා අමාරු වෙන්න පුළුවන් සමහර කෙනෙකුට. මොකද ඒක නිතරම අරමුණෙන් අරමුණට විසිර යනවා. අනේ විසිර යන සිත එක අරමුණට අරගෙන ඒ තුළ සමාධිමත් කිරීම තමයි සමතය කියලා කියන්නේ. අනේ සමතය හොඳට ශක්තිමත්ව තියෙන කෙනාගේ නීවරණ හුඟක් අඩුයි. නීවරණ අඩු වුණා කියන්නේ ඉක්මනටම ස්කන්ධ ධාතු ආයතන නාම රූප ආදී ඉක්මනින්ම මෙනෙහි කරන්න පුළුවන් හැකියාව තියෙනවා. මේ නිසා පිනතුනේ අපි සමතය ගැන චිත්ත සමාධිය ගැන වැඩිපුර අවධානය යොමු කරන්න ඕන. එකේ කාටකින් දෙත ධම සුඛ විහරණයක් විදියටත් මේ ජීවිතයේ හිත සතුට දිනු කරගන්න ක්‍රමයක් විදියටත් සමතයට උපකාරයක් විදියටත් සඳහන් කරලා තියෙනවා. හොඳයි පින්නතුන් දැන් ඔබට විවේකයක් අපි දෙනවා කාලයක් වෙන් කරනවා ඔබට තියෙන දහම් ගැටලු එහෙම තියෙනවා නම් අහන්න. අපි උදෑසන පටන් මේ මොහොත දක්වා සාකච්ඡා කරපු කරුණු වලින් ඔබට දැනගන්න කැමති අවශ්‍ය කරුණු එහෙම තියෙනවා නම් අහන්න පුළුවන්. ගැටලු තැන් තියෙනවා නම් විතක්ක විචාර සුඛ තවත් එකක් කිව්වා ඒ පහ පොඩ්ඩක් පැහැදිලි කරන්න මට විතක්ක විචාර ඔව් මේකයි ඒ වැත්තේ මේවට කියන්නේ ධානාංග කියලා හිත එක කුසල අරමුණක කාලයක් දිනු කරනකොට දැන් අපි කියමු බුදුගුණ භාවනාව කියලා නැත්නම් අපි මෛත්‍රී භාවනා කියමු. සීල සද්දෝ සෝපත්ත්වා සෝපත්ත්වා සෝපත්ත්වා කියලා අපි දිගටම භාවිත කරනවා. එතකොට භාවිත කරනකොට විතක්ක කියන්නේ ඒ සිතුවිල්ලම සෝපත්ත්වා සෝපත්ත්වා කියන එක හිතින්ම අපි කියනවා. ඒක හිතින් කියවන ගතිය තමයි විතක්ක කියලා කියන්නේ. එතකොට විචාර කියන්නේ ඒකත් එක්කම එකටම ගමන් කරන විචාරයේ හැසිරෙන. මුලදී ඒක හිතින් වැඩිපුර කතා කරනවා. ඊට පස්සේ ඒකත් එක්කම ඒකම ජීවිතේ බවට පත් කරගන්නවා. ඒකෙම හැසිරෙනවා කියන එක. එතකොට දැන් එකක් උදාහරණයක් කියනවා නම් අපි වතුරට බැහැලා වතුරේ කිසියම් දුරක් යනකම් අපි අත හුඟක් අත පය ගහනවා කියලා කියමු. ඒ වගේ තමයි විතක කියන එක. විචාර කියන්නේ අර රැළ ටිකක් අඩු වුණාට පස්සේ අපි නිකන් සමබර වගේ යනවනේ බැලන්ස් කරගෙන. ඒකෙම හැසිරෙනවනේ. එතකොට අපිට වැඩිපුර අත පය ගහන්න ඕනේ නැහැ. පාවෙලා වගේ යන්න පුළුවන්. අන්න ඒ වගේ තමයි විචාර කියලා කියන්නේ. ඊට පස්සේ ප්‍රීති කියලා කියන්නේ ඒකත් එක්කම ඒ අරමුණේම හිත සතුටින් ඉන්නවා. ප්‍රීතියෙන් ඉන්නවා. ඒ වගේ මේ ප්‍රීතිය තවදුරට දිනු වෙලේ ඒකම සැපයක් බවට පත් වෙනවා. ඒකඟතාව කියන්නේ ඒ අරමුණේම හිත එකඟ වෙනවා. ඒකම ජීවිතේ බවට පත් වෙනවා සම්පූර්ණයෙන්. මෙන්න මේ විදිහට මේ විතක්කේ කියන්නේ හැමදේම හිතන එක නෙවෙයි. හිතින් හිතනවා කියන්නේ ඒ කමඨාණට අදාළ දේ හිතන එක. දැන් බුදුගුණ නම් අරහං අරහං අරහං කියලා ඒකම හිතෙන් හිතන එක තමයි විතක්ක කියලා කියන්නේ. විචාරය කියන්නේ අරහං ගුණයක් එක්කම සැරිසරන එක. ප්‍රීති කියන්නේ ඒ ගුණය තුළම ප්‍රීතියටපත් වෙන එක. සැපයටපත් වෙන එක. ඒක තුළම හිත එකඟ කරන එක. ඒ නිසා තමන් පාවිච්චි කරන භාවිත කරන තමන් තෝරාගත්තු භාවනා කමඨහනට අනුරූපව ඒකත් එක්කම ටිකෙන් ටික ගැඹුරට යන එක තමයි මේ ධානාංග පහෙන් කියන්නේ. බුදුදහම එක එක කමඨහන් තියෙනවා. දැන් අපි කියමු දස කසිනේ කියලා. පඨවි කසින, ආපෝ කසින ආදී ඒ කසින තියෙනවා. ඒ කසින වලින් අර ධානාංග ඔක්කොම ඉහළම මට්ටමට ගන්න පුළුවන්. තව සමහර කමඨහන් තියෙනවා තුන්වෙනි ධානා මට්ටමට විතර යන්න පුළුවන්. විශේෂයෙන් මෛත්‍රී භානාව වගේ කමඨහන් තියෙනවා ඒව උපේක්ෂාව මට්ටමට යන්නේ නැහැ. තුන්වෙනි ධානා මට්ටමට යනකම් යනවා. තව සමහර කමඨහන් තියෙනවා ප්‍රථම ධානා මට්ටමට එනවා. තව සමහර බොහෝ කමඨහන් තියෙන්නේ අර ධානාංග අර්පණා මට්ටමට නැත්තම් සම්පූර්ණම ධානයටපත් වෙන්නේ ධානයට ආසන්න මට්ටමට ඇවිල්ලා කෙලෙස් දුර වෙනවා. ඒවට කියන උපචාර සමාධි කියලා. උපචාර සමාධි කියලා එකක් තියෙනවා, අර්පණා සමාධි කියලා එකක් තියෙනවා. උපචාර කියන්නේ සමීපයට. We come to nearby. සමීපයට ධාන වලට සමීපයට ඇවිල්ලා ඉන්නවා. නීවරණ ගාක් අඩු කරගෙන ඉන්නවා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, ශීලානුස්සතිය, ශාගානුස්සතිය, දේවතානුස්සතිය මේ වගේ කමඨාන් ඒ අරමුණ ටික සංකීර්ණයි. ඒක අපි සිහි කරනකොට හුඟාක් පැටි සිහි කරනකොට සම්පූර්ණයෙන්ම ධානි ස්ටේට් එකට මෙන්නේ නැහැ. ධානයට ආසන්න මට්ටමේ උපචාර මට්ටමට වෙලා නවතිනවා. ඊට පස්සේ ඊළඟට ඊහා මට්ටමට යන්න ඕන නම් අපි වෙන කමඨානක් පාවිච්චි කරන්න ඕන. ඒක තමයි ක්‍රමය. මේ භාවනා කමඨාන 40 එක එක මට්ටම් වලට තමයි යෝගයෙන් පත් වෙන පුළුවන්කම තියෙන්නේ. කෙසේ වෙතත් මේ හැම කමටහනකින්ම වන්නේ අර කම ඡන්දාදී නීවරණ හිත අරමුණෙන් අරමුණට දෝන ගති අඩු වෙන එක. ඒ නිසා අපි මොන කමටහන කරත් අපිට වැදගත් වෙනවා මොකද අපිට අවශ්‍ය වන්නේ අර හිතේ තියෙන ලොකෝ නීවරණ කළු ගති අඩු කරගන්න. හිත එක එක අරමුණට දෝන ගති අඩු කරගන්න තමයි අපි මුලින්ම සමත භාවනාවක් කරන්නේ. අන්නේ විදියට සමතේ දිනු කරාට පස්සේ අපට අපි අර මුලින් අහලා තියෙන චතුරාර්ය සත්‍ය, පංචස්කන්ධය, පටිසම්පාදය ඒ කරුණු ඊට පස්සේ මෙනෙහි කිරීමයි කරන්නේ අපි. ඒව මෙනෙහි කරන්න එකපාර අමාරු නිසා තමයි අර හිතේ දැන් උදාහරණයක් කියනවා දැන් වතුරක් තියෙනකොට වතුර භාජනයක හරි ලිඳක හරි වතුර තියෙනකොට වතුර කැළතිලා තියෙනකොට ගාක් මඩත් එක මිශ්‍ර වෙලා තියෙනකොට අර වතුරේ පතුලේ තියෙන දේ අපිට පේන්නේ නැහෙනි. ඒ නිසා වතුර ටිකක් තැම්පත් වෙන ඕන සංසිඳෙන්න ඕන. අර මඩ ටික දූවිලි ටික යටට බහින්න ඕන. බැස්සට පස්සේ අපට අර වතුරේ පතුලේ තියෙන දේක් උනත් පේනවනේ හොඳට ලස්සනට. අන්න ඒ වගේම තමයි අපේ හිත නිතරම එක එක අරමුණ වලට යනවා. අතීතයේ දැකපු අහපු දේවල් වලට දැන් මෙතන වැඩ ඉවරලා යන තැන ගැනනේ නිතරම හිතෙනවනේ නේ. දැන් මේ දෙපැත්තට අතීත අනාගත දෙකට හිත දොවලන වෙමි කොයි වෙලෙත් තියෙන්නේ. අන්නේ ගැති අඩු කරන්න තමයි අපි මේ සමත භාවනා වඩන්නේ. සමත භාවනා වඩන්න වෙන්නේ හිත තැම්පත් වෙනකොට ආර අපි මෙතෙක් අහලා තියෙන ධර්ම කරුණ අපි හොඳට හිතට අරගෙන ඒ වගේ අනිත්‍යතාවය බලනවා. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍ය ආදී වශයෙන් ආයතන බලනවා. නැත්තම් චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ආදී වශයෙන් ධාතු වශයෙන් බලනවා. නැත්තම් නාමය අනිත්‍යයි, රූපය අනිත්‍යයි, විඤ්ඤාණ අනිත්‍යයි කියලා නාම රූප විඤ්ඤාණ වල අනිත්‍යතාවය බලනවා. නැත්තම් රූපය අනිත්‍යයි, වේදනා සංඥා සංඛාර ආදී ස්කන්ධ පංචක අනිත්‍යතාවය. ඉතිමස්මින් සතිදං හෝති, ඉමස්මින් අසති දන්න හෝති. මේ ඇති කල්ලි මේක තියෙනවා, මේ නැති කල්ලි මේක නිරුද්ධ වෙලා යනවා. ඉමස්ස උපාදාය දං උපජ්ජති, ඉමස්ස නිරෝධාය දං නිරුද්ධති. මේ ඇතිවීමෙන් මේක හට ගන්නවා, මේ නැතිවීමෙන් මේක නැති වෙලා යනවා. මෙන්න මේ වගේ නිතරම හට ගැනීම නිරෝධය බලන එක තමයි විදර්ශනා කියලා කියන්නේ. තවත් දැනගන්න කැමති දේවල් තියෙන්නේ? ඒක ගැන පොඩි විස්තරයක් ඒ කොයිතරම් මේකට මේ දැනුමට ප්‍රධාන වශයෙන් මුල් වන්නේ සම්මාදිට්ඨියනේ. සම්මාදිට්ඨිය කියන්නේ විෂන් එක. මේක අපි මුලදී අසහ දැනගන්නට ඕන. ඒ අහල දැනගන්න එකට තමයි කියන්නේ සුතමේ පඤ්ඤා කියලා. මුල්ම පියවර තමයි මේක හැකිතාක් ආහාරයෙන් කොහොමද දැනගන්න ඕන, නැත්නම් පොතපත කියවලා දැනගන්නට ඕන. ඊළඟට ඒක චින්තාමය පඤ්ඤාව කරගන්නට ඕන. අපි නිකන් ඉන්න වෙලාවට මේක තමයි අපි හිතේ තියෙන්නට ඕනේ. මේක නේද ජීවිතේ වෙන්නේ. දැන් මේක දැස බලනකොට අපි තේරුම් ගන්නවා නාමයේ රූපයේ වන්න රූපයේ හැටපත්ිත වුණා. ඒක රූපයක්. ඒක එතනම නැති වෙලා ගියා. දැන් මම මේක තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණය. මේ මනෝවිඤ්ඤාණය හටගෙන නිරුදුනා කියලා දකිනවා. මේ වගේ චින්තාමය පඤ්ඤා විදියට අපට දවසකට වැඩිපුර කාරණා ගානකට මේක අපි ඇප්ලයි කරන්න බලන්න ඕන. ඊළඟ කාරණේ තමයි භාවනාවේ පඤ්ඤා විදියට සිත තැම්පත් කර කර නීවරණ අඩු කර කර මේක බලන්න ඕන. මෙන්න මේ තුනම අනුගමනය කරන්න ඕන. ඊළඟ කාරණේ තමයි අර සම්මාදිට්ඨිය දිනු වෙන්න සම්මාදිට්ඨියට උපකාරී වෙන කාරණා තියෙනවා. අනුග්‍රහ කරන කාරණා තියෙනවා. ඒ මොනවද? සීලානුග්‍රහිතාච හෝති. සීලෙන් අනුග්‍රහ ලබනට ඕන. සුතානුග්‍රහිතාච හෝති. ශ්‍රුතවන්ත භාවයෙන් නැවත නැවත කීතනකින් නැවත නැවත ධර්ම ශ්‍රවණය කරන එකෙන් ඒකට උපකාරවත් බව ලබනට ඕන. ඊළඟට සාකච්ඡානුග්‍රහිතාච හෝති. මෙන්න මේ කරුණම නිතර නිතර සාකච්ඡා කරන උන් දන්නේ මොන ගැහුණා. ඊළඟට සමථානුග්‍රහිතාච හෝති. සමතෙන් අනුග්‍රහ ලබනට ඕන. විපස්සනානුග්‍රහිතාච හෝති. විපස්සනාවෙන් අනුග්‍රහ ලබනට ඕන. මේකට වෙන කෙටි ක්‍රම නැහැ. ධර්මාභෝධය ලබන්නේ කියලා 아무තු ඉන්ද්‍රජාලයක් වගේ හැම එකක් නැහැ මේක. මේක එක්ස්පීරියන්ස් කරන්න ඕන. මේකට අපි දවසට කොච්චර කාලයක් වැය කරනවද? මෙන්න මේකයි. ඇස් දෙක පියාගෙන ඉන්න එකම නෙවෙයි මේ කියන්නේ. මේ කාරණේ අපි දවසට කොච්චර හිතනවද? හිතන්න හිතන්න තමන්ට මේත් එක්ක සතුටක් ලැබෙන්නට ඕන ජීවිතේ. මම මේ සීකරන්නේ මෙච්චර වටිනා දර්ශනයක් නේද කියලා කියලා හිතන්නට ඕන. ඒ වගේම තමන්ට ජීවිතේ සතුට ලැබෙන දේවල් තමන් කරන්නට ඕන. ඒ සතුට ලැබෙන දේවල් අනාගතේ ඈතම තියෙන දේවල් නෙවෙයි. මේ අද දවසේ සමන්ට සතුට ලැබෙන දේවල් කරන්න ඕන තමයි. ගෙදරින් එළියට බහිනකොට තමන්ට සතුට ලැබෙන දේවල් තියෙනට ඕන. උදෑසන බුදුරජාණන් වහන්සේට පෑන් වේදුරා පූජා කරන එක. තමන්ගේ ගෙදර කඩපු මලක් පූජා කරන එක බුදුහාඳුරන්ට. එතන ඉඳන්ම පටන් ගන්න ඕන සන්තෝෂය කියන එක. ඊළඟට තමන් සතෙකුට අඩු ගන්න ගෙදර වත්තේ වතුර ටිකක් තියෙන එක. ඒ වගේම තමන් කැමතිම මල් ගහක් තමන්ගේ අතින් ගෙදර වත්තේ හිටවන්නට ඕන. ඒ වගේම තමන්ගේ අතින් ගෙදර පැලයක් මේ පළාතේ හැදෙන විදිහේ ඇපල් පැලයක් හරි දොඩම් පැලයක් හරි කුමන හෝ මිදිවැලක් හරි තමන්ට සතුට ලබන දේවල් තමන්ගේ වටේ නිතරම තියෙනට ඕන. තමන් ගෙදර කරන දේවලු සතුටෙන් කරන්නට ඕන. දරුවන්ට කැමති වෙනකොට අනේ දරුවොත් කියන සත්‍යයන් ඒ අය සුවපත්ත්වවා සෝපත්ත්වවා සෝපත්ත්වවා කියලා ඒ ඇයට මේ මම දානය පූජා කරනවා කියලා ඒ සතුටෙන් එක කරන්න ඕන. ඒ වගේම තමන්ට තමන් ගැන මම අද දවසේ මෙච්චර මම කුසල් ටිකක් කළා. අද මම පංචශීලිය හොඳට මම ආරක්ෂා කළා. අද මම විනාඩි 5ක් හිතේකම් කළා භාවනාවක් කළා. අද මම භාවනා කරනකට උදව් කළා. අද මම ස්වාමීන් වහන්සේලාට අද දානයක් පූජා කළා. මෙන්න මේ වගේ දිනපතාම තමන් කරන දේවල් ගැන සතුටක් තමන්ට ඇති වෙන්නට ඕන. ඒත් එක්කම තමයි අර සමත භාවනා කඩමින් අන්න එතන තියෙන සතුටක් තමන් ලබා ගන්නට ඕන. මොකද මේ ධර්ම මාර්ගෙ ඉදිරියට යන්න පුළුවන්කම තියෙන්නේ තමන්ටම තමන්ගේ අභ්‍යන්තර අභිප්‍රේරණයක් ඉන මොටිවේෂන් එකක් ඇති වෙන්නට ඕන. ඒ ඉන මොටිවේෂන් එක ඇති වෙන්නේ ධර්මයේ තියෙන සම්දිට්ඨික අකාලික කියන මේ ගුණ දැකීමත් එක්ක. ධර්මයේ අහනකොට තමන් සතුටටපත් වෙන ඕන. අනේ මම මේ අනේ ලෝකේ තියෙන වටිනාම සත්‍යම දේ නේද? මට මේ සත්‍යම දේ අහලා දැනගන්න මට මේ බුද්ධ ශාසනේ මට අවස්ථාවක් ලැබුණා නේද කියලා එතනින් සතුට වෙන්නට ඕන. ඊට පස්සේ ඒක පුහුණු කරනකොට මං දැන් අද සීලය පුහුණු කළා. මං සමතේ ටිකක් වැඩුවා. එතනින් සතුටු වෙන තමයි. ඊළඟට තමන් ඒ හැම මොහොතෙම ඉඳ ලැබෙන හැම වාරයකම බලන්න මෙන්න මේක නුවණින් මෙනෙහි කරන්න. ඇස කියන එක අහුත්වා සම්බුතං හුත්වාන භවිස්සති පෙර නොතිබී හට ගන්නවා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. රූපයක් හේතු ඇති කලින් හටගෙන හේතු නිරෝධයෙන් නිරෝධයට පත් වෙනවා. වේදනාව එහෙමයි ස්පර්ශයෙන් සහ හට ගන්නව එතනම නිරුද්ධ වෙනවා. මෙන්න මේ වගේ මෙන්න මේ කරුණු සිහි කිරීමම ඇත්තම මේකට දවසි වෙලාවක් වෙන් කළ නෙවෙයි. මේ ධර්මයේ ප්‍රැක්ටිස් එක තමන්ගේ හුස්ම ගන්න මට්ටමටම මේක ඇප්ලයි කරන්නට ඕන. ටිකෙන් ටික අපි මුලදී පොයට දවසක් විතරයි සිල් ගත්තේනි. සිල් ගත්ත දවසේ තිතින් ටික වෙලාවක් තමයි ධර්මෙ මෙනෙහි කරේ. ඊට පස්සේ අපි මුළු දවසක්ම මෙනෙහි කරනවා. ඊට පස්සේ මාසෙක දවස් දෙකක්. ඊට පස්සේ සතියට දවසක් ගානේ. ඊට පස්සේ දිනපතාම විනාඩි 10 ගානේ. දවසට පැය භාගෙ ගානේ. ඔහොම ඇවිල්ලා ටිකෙන් ටික අන්තිමටම තමන්ට හුස්මයට හිත තිබ්බ ගමම්ම ඔන්න අනිත්‍යතාවයම බලන්න ඊට පස්සේ. සෝසත වාස සති කියන එකෙන් පටන් අරන් අනිච්චානුපස්සී වේදති අස්සීසාමිති සික්කති. අනිච්චානුපස්සී විහෙරති පස්සීසාමිති සික්කති. ඔන්න හුස්ම ගැනීමයි ධර්මයේ ප්‍රැක්ටිස් කිරීමයි එක ලයින් එකකට ටික ටික එන්නට ඕන. මෙන්න මෙතෙන්ට එනකම් ඉතින් දිනු වෙනට ඕන එකයි වෙන්නේ. ඒක එන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රධානතම කාරණයක් තියෙනවා. ඒ මොකද්ද? ඒ තමයි ශ්‍රද්ධාව කියන කාරණේ. එහෙම කියලා ඔබට හිතේ අපි කාට ශ්‍රද්ධාව තියෙනව නේද කියලා නේ? පෙන්නතුනි ශ්‍රද්ධාවේ ගැඹුරටම ගියාම තේරුම මොකක්ද දන්නවද? ඒක තේරුම තමයි අද අපේ ජීවිතයේ සතුට ලැබීම සඳහා යම් කිසි දෙයක් කරනවා නම් අන්න ඒ කරන දේවල් අතුරින් ධර්මයේ ප්‍රැක්ටිස් කිරීම තමයි අපට ඉහළින්ම සතුට ලබන්න තියෙන ඉක්මනින්ම දුකේ නිදහස් වෙන්න තියෙන කාරණය ධර්මයේ පුහුණු කිරීම කියන විශ්වාසයට එන්නට ඕන. අද අපට ධර්මඥානෙ අඩුවකුත් නැහැ. දන් දෙන එකේ අඩුවකුත් නැහැ. පන්සල් හදන එකේ අඩුවකුත් නැහැ. සිල් සමාදන් වෙන එකේ අඩුවකුත් නැහැ. බණ පොත්පත් කියවන එකේ අඩුවකුත් නැහැ. ධර්මදේශනා ශ්‍රවණය කරන එකේ අඩුවකුත් නැහැ. අඩුව මොකද්ද? අඩුව තමයි මේ සද්ධාති තථාගතස්ස බෝධින් මෙන්න මේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන එක තමයි ජීවිතේ වටිනාම දේ. මේක තමයි දුකෙන් නිදහස් වෙන්නටත් ඉහළින්ම සතුට ලබන්න තියෙන වේගවත්ම ක්‍රමය මේකයි. මේක තමයි ලෝකේ කරන දේවල් වලින් වටිනාම දේ කියන විශ්වාසය මුළු හදවතින්ම පිළිගන්න ඕන. දැන් ඔබට කවුරු හරි කිව්වොතින් ඔබ දැන් රැකියාවක් කරනවනේ. ඒ රැකියාව වගේ රැකියාවට ඔබට පඩියක් හම්බ වෙනවනේ. ඒ ලැබෙන පඩිය වගේ 10 ගුණයක පඩියක් ඔබට ලැබෙන කියලා රැකියාවක් කිව්වදී දැන් ඔබ මාසෙට යම්කිසි මුදලක් ලබනවා නම් ඒ වගේ 10 ගුණයක පඩියක් ඔබට ලැබෙනවා හැබැයි උදේ 4ට ගෙදරින් පිටත් වෙන්න ඕන කියලා කියනවා. ඔබ කොහමද? තුනා මාර වෙනකොට ලේසි වේ ගෙදර. ආයි නිදිමතේ කියලවත් සීතලේ කියලවත් කොන්දේ අමාරුවේ කියලවත් දැන් බලන්න කියනකොටම මොනේ තියෙන ලස්සන බලන්නේ. දැනු සතුට වෙනව වනි. පින්නතුනි එදාට ඔබ කිසිම කම්බලිකමක් මුකුත් නැහැ. කලින්ම වාහනට තෙල් ටික ගහගෙන වාහනේ තෝදල වාහනේ පාර පැත්තටම හරවල තියෙන. පින්නතුනි ධර්මයත් අන්නේ වගේ ඊ වගේ සිය දහස් ගුණයක ඉහලින් අපට මේ ඉන්ටෙන්ෂන් එක ටෙන්ෂන් එක අව්‍යානස්සක තියෙනවට වඩා වෙනතුයි. ඒකෙන් කියන්නේ අනිත් වැඩ කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. අනිත් වැඩ අපි කායිකව කරන ගමන් මානසික අපේ ලෝකයේ ධර්මය. මානසික අපේ ලෝකය බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන තමයි අපේ ලෝකය. බලන බලන පැතිවල බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමා වහන්සේලා බලන බලන පැත්තේ ධර්ම පොත්, බලන බලන පැත්තේ ස්වාමීන් වහන්සේට පූජා කරන දේවල් අපි තියාගෙන ඉන්නේ. දැන් බලන්න බුරුමයේ, තායිලන්ත වගේ රටවල් වල අය බලන්න. බුරුමයේ, කාම්බෝජය, ලාඕසයේ, තායිලන්ත රටවල් වල කොහොමද කට්ටිය? උදේට අවදි වෙන්නේ හාමුදුරු කෙනෙක් දකින්න බලාගෙන, හාමුදුරු කෙනෙකුට යමක් පූජා කරන්න බලාගෙන තමයි උදේ අවදි වෙන්නේ. ඒගොල්ලන් පින්කමක් ඉදිරියට මේක කරන්නේ. ඒගොල්ලන් දානේ පූජා කරන්නේ බ්ලෙසින් එකක් විදියට. ඒ අයගේ දවසේ තියෙන හොඳම බ්ලෙසින් එක තමයි ඉස්සෙල්ලාම හම්බෙන හාමුදුරු කෙනෙකුට දාන ටික පූජා කරන්නේ. උදේ අවදි වෙන්නේ මේත් එක්ක. අන්න ඒ වගේ අපට අපේ ජීවිතයේ ඉහළම තැනින් අපි තියාගන්නේ බුදුහාඳුරු සීකරණ එක, ධර්මයේ සීකරණ එක, සංඝරත්නයේ සීකරණ එක. අපේ ජීවිතයේ ඉහළම ප්‍රැක්ටිස් එක බවට පත් කරගන්නේ මොකද්ද? සීල, සමාධි, ප්‍රඥා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ අංග ටික. සම්මා දිට්ඨියේ දර්ශනයත් එක්ක නිතරම හිතමින් ඉන්නේ. සම්මා සංකප්පේ නිතරම නෙක්ඛම්ම අව්‍යාපාදාන් හිංසා සංකප්ප හදවතේ තියාගෙන ඉන්නේ. සම්මා වාචා, සම්මා කම්මන්ත වචන කතා කරන්නේ, කයින් වැඩ කරන්නේ අරසී මාර්ගයත් එක්ක. සම්මා ආජීවයේ හැම මුදලක්ම උපයන්නේ ධාර්මිකව සම්මා ආජීවයේ. සම්මා වායාම යහපත් උත්සාහය. අකුසල් දුරු කරන්නත්, කුසල වැඩන්නත් යන උත්සාහය. සම්මා සතිය, සිහිය, සම්මා සමාධිය, සිත එකඟ බව. මේ ගමන වේගවත් වුණා කියලා Tamanට බලාගන්න පුළුවන් ලක්ෂණය මොකද්ද? එක පැත්තකින් බුද්ධ ධම්ම සංඝ කියන තෙරුවන Tamanට දවසට වැඩිපුර වාරයක් මතක් වෙන්නට ඕන. ඒක හිතලා මතක් කරන එකක් නෙවෙයි පිනතුන්. මුලදී හිතලා තමයි කරන්නේ. පස්සේ ඉබේම මතක් වෙන මේ තුන. ඊළඟට තමන්ගේ හිසේ පටන් පාදාංගයේ දක්වාම මුළු සරුවාංගෙම යන්නේ මොකක් එක්කද? ආරස්සංගේ මාර්ගයත් එක්ක. තමන් තබන හැම පියවරකම නෙළුම් මලක් පිපෙන වගේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, කම්මන්ත ආදී මේ අංගටත් එක ජීවිතයන්නේ. මෙන්න මේ විදියට ටිකෙන් ටික අපේ ජීවිතයත් ධර්මයක් එකක් බවට පත් වෙනට ඕන. ඒක ඇති වෙන්නේ පින්නතුනේ අපි කොච්චරනම් මේ ධහමට ජීවිතේ ප්‍රමුඛත්වය දීලා තියෙද කියන කාරණය මත. ඒ ප්‍රමුඛත්වය දීලා තියෙද කියලා බලන්නේ මේක කොච්චර තමා විශ්වාස කරනද කියන කාරණය මත. විශ්වාසය මත ප්‍රමුඛත්වය දෙනවා. ප්‍රමුඛත්වය දීම මත ප්‍රැක්ටිස් එකට එනවා. ප්‍රැක්ටිස් එකට ආපු ප්‍රමාණයට ධර්මයේ සම්දිට්ඨික අකාලික බව පේනවා. ඒ ධර්මයේ සාන්දෘෂ්ටික අකාලික බව Tamante පේනුණා කියලා බලාගන්නේ කොහොමද? එක්තරා ලක්ෂණයක් තියෙනවා. මේකේ ඔබ ආස්වාදය, ආනිසංසය දැක්කොත් මොකද වෙන්නේ? ඔබට රසවත් ආහාරයක් ලැබුණොත් මොකද හිතෙන්නේ? ඔබට ඉතාම රසවත් කේක් කෑල්ලක් හරි වෙන මොන හරි දෙයක් හම්බුනොත් මොකද වෙන්නේ? කවුද මතක් වෙන්නේ? ඔබ ආදරය කරන කෙනානේ නේ? ඔබේ පුතා හෝ දුව හෝ මහත්ය හෝ නොවනට තනෙමින් පොඩ්ඩක් අරන් යන්න නැත්තම් හොඳයි කියලා හිතනවනේ නේ? විශේෂයෙන් අපේ අම්මලාට හොඳ වැඩියක් ලැබුණොත් දරුව තමයි මතක් වෙන්නේ. අන්නේ වගේ ඔබට මේ ධර්මයේ රිසල්ට් එක ලැබුණද කියලා ඔබටම රිෆ්ලෙක්ෂන් එකක් තියෙන මොකද්ද? මේක ඔබේ ළඟම ඥාතියාට දෙන්න ඔබට කොච්චර ඉන්ටෙන්ෂන් එකක්, කොච්චර ඕනකමක්, කොච්චර උනන්දුවක් තියේද කියන කාරණේ. කීයෙන් කී දෙනෙකුට හිතලද මන් දන්නේ නැහැ. ඒක නම් ඉතින් තමන්ම තමන් ගැන හිතලා බලන්න. පින්නතුනි මෙතෙන්ට ආවට පස්සේ තමන්ගේ කුසේ දරුවෙක් හිටියත් ඒකෙන් කියන්නේ දරුවෙක් හදන්නේ නැහැ කියන එක වෙන්නේ. දරුවෙක් හදන්නේ මනේ මං හදන දරුවට මේ ධර්මය මං ඉක්මනටම දෙන්න ඕන කියලා මව කුසේදීම ප්‍රාර්ථනා කරනවා. මව කුසට එන්න කලින් මනේ මට මේ වගේ ධර්මයේ ප්‍රැක්ටිස් කරන්න පුළුවන් පින්වන්ත දරුවෙක් මට ලැබේවා. මගෙන් බිහි වෙන දරුවා මාර්ගඵල ලබන රහතන් වහන්සේ කෙනෙක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තමයි තමන්ගේ දරුවා තමා කුසේ දරාගෙන ඉන්නේ මේ ලෝකෙට බිහි කරන්නේ. සුප්පාවාසාව සීවලි හඳුරන්ගේ අම්මා අවුරුදු 7යි දවස් 7ක් ඒ දරුවා කුසේ දරාගෙන හිටියා. ඒ කුසේ දරාගෙන ඉන්න කාලෙම තෙරුවනේ ගුණමයි හිතන්නේ. ඒ දරුවාට ධර්මයේ ප්‍රැක්ටිස් කරන එක ගැනමයි හිතේ හිටියේ. භද්‍ර කියලා හාමුදුරු කෙනෙක් හිටියා. ඒ හාමුදුරන් පස්සේ කාලේ ස්වාමින් වහන්සේ කෙනෙක් වෙලා සඳහන් කරන තමන්ගේ චරිත කතාව. මගේ අම්මට තාත්තට මුලදී දරුවෝ හිටියේ නැහැ. එයා වහා බාරහාර වුණා. වහාකල බාරහාර වෙලා මාව ලැබුණේ වහාකල් ගිහිල්ලා. මාව ලැබුණාට පස්සේ හරියම ආදරේ මට මං හරියම ලස්සනයි පොඩි කාලේ. මට ලස්සන නිසා මට නම තිබ්බේ බද්දර කියලා. මට කොච්චර ආදරේ කිව්වොත් මාව බිමවත් තිබෙන වඩාගෙනම හැදුවේ. හදලා මට අවුරුදු 7ක් පිරෙනකොට මාවත් වඩාගෙන මගේ අම්මා බුදුරජාණන් වහන්සේ හම්බෙන්න ආවා. ඇවිල්ලා සඳහන් කළා ස්වාමීනි අපි මේ දරුව ලබා ගත්තේ හරියම අමාරුවෙන්. උඟා බාරහාර වෙලා මේ දරුව ලබා ගත්තේ. මේ දරුවට තියෙන වටිනාම දේ දෙන්න ඔබ වහන්සේලාට එක්කන් ආවා මේ කියලා. බුදුරජාණන් වහන්සේ හොඳට බැලුවා මේ දරුව දිහා. බලල් ළඟම ඉන්න හාමුදුරන්ට කිව්වා මෙන්න මේ දරුව මහාන කරන්න කියලා. උදේ මහාන කරේ හවස රහතන් වහන්සේ කෙනෙක් වුණා. බන්දර හාමුදුරුවෝ. පින්නතුනි මෙන්න මේ වගේ තමන්ට සම්මාදිටිය ඇති වුණා කියලා කියන්නේ තමන්ට ඉන මොටිවේෂන් එකක් ඇති වෙන්නට ඕනේ මේ ප්‍රැක්ටිස් එකට. පොහුණු කරන පමණට ධර්මයේ රිසල්ට් එක පේන්නට ඕන. රිසල්ට් එක පේන මට්ටමට නැවත ප්‍රැක්ටිස් එකට යන්නට ඕන. ඒ දෙකම එකට යනකොට තමන්ගේ ළඟම ඥාතීන්ට මේක දෙන ලොකු උත්සාහයක් ඇති වෙනවා. නිකන් බැරි නම් සල්ලි දීලා හරි කරනවා. හැබැයි ඊයගෙන ඒක ලක්ෂණයක් තියෙනට ඕන. නැත්නම් උදව් කරන්න බෑ. මොකද්ද? ඇක්ටිව් ලිස්නින්. සුවච බව. ඒ අය අපි කියන දේ අහන සූදානම් වෙනවා. ඒ නිසා දරුවෙක් හදනකොට දරුවට උගන්වන්න ඕන මුල්ම දේ මොකද්ද? ඇක්ටිව් ලිස්නින්. සුවච බව. යම්කිසි කෙනෙක් දෙයක් කියනකොට ඒකට සාවධානව ඇහුම්කන් දෙන්න කියන ලක්ෂණය තමයි දරුවට උගන්වන්නට ඕන. නමුත් අපි උගන්වන්නේ යන්නේ මොනවද? වැඩිපුරම අකුරු, වැඩිපුරම වචන, වැඩිපුරම භාෂා ගාන, වැඩිපුරම සාධක දෙන්න යන්නේ නේ. ඒ ඕන දෙයක් කරගන්න පුළුවන් පින්නතුනි මෙන්න මේ ලක්ෂණය යම්කිසි කෙනෙක් දෙයක් දැන් වර්තමානයේ තියෙන ලොකුම අඩුව මේක. ළමයි ඩිවයිසස් එකේ ඉන්නේ වෙන කියන දේ කහන්නේ. ඒ ඩිවයිස් පාවිච්චි කරාට කමන්නේ නැහැ. ඒව පැත්තකින් තියලා යම්කිසි කෙනෙක් කතා කරනකොට සම්පූර්ණයෙන්ම එයාට ඇටෙන්ෂන් එක දීලා ඒ කියන දේ අහන්න ස්කිල් එක ඇති කරන්න ඕන ළමයට. ඒක ඇති කරවතින් ළමයා ඕන තරම් අධ්‍යාපනික අතිනුත් යනවා, ආධ්‍යාත්මික අතිනුත් යනවා ළමයට. ඒක මුලදී එයාට ට්‍රේනින් කරන්න ඕන මේ. එයාට ට්‍රේන් කළම මේ මෙලසන එක දෙන්න ඕනේ යාට. ඒක සල්ලි දීලා හරි කරන්න ඕන. දැන් බලන්න අනාථ මිනිස් සිටුතුමාට හිටිය පුතේ. ඒ පුතාට කියන්නේ කාල සිටු පුත්‍රය කියලා. මුලදී බණ කැමතුනේ නැහැ. කිව්වා බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා ආවොත් කහවණු දහහක් දෙනවා කියලා. කහවණු දහහක් ගන්නේ බණහනෙකි. බණහලෙල දහහක් ගත්තා. ඊට පස්සේ කිව්වා එක බණපදයක් මතක තියාගෙන આવતින් කහවණු 2000ක් දෙනවා කියලා. ඊළඟ දවසේ ගිහිල්ලා අවදානෙන් ඇහුව කොහොම හරි මතක තියාගත්තා. බුදුරජාණන් වහන්සේ විවිධ න්‍යායවලින් මේක දේශනා කළා. අන්තිමට මෙයා සෝතාපන්න වුණා. ගෙදර ආපස්සට සල්ලි දුන්නා. දතන් සල්ලි. සල්ලි ගත්තේ නැහැ කලින් ගත්තු ඒවත් එකම දෙන්නේ නැහැ සමහරලාට. තේනතුනි මෙන්න මේ වගේ අතීතයේ හිටපු අපේ සැදැහැවත් උපාසක උපාසිකාවන් ඒ තමන් ධර්මයේ නිර්ආමිස සුවය විඳිනකොට අනිත් ඇටත් මේ ධර්ම දීලා තියෙනවා පින්නතුනි. ඒ නිසා මේක අමාරුයි පින්නතුනි. මේක ලේසි නෑ ධර්ම කියන එක. මේකට කියන්නේ පටිසෝතගාමින් නිපුණං දුද්දසං අනුන් කියලා. මේක හරිම අමාරු දෙයක්. මේක උඩුගම් බලා යන වගේ දෙයක්. මේකෙන් එතර වෙලා මේ ධර්මයේ පාවිච්චි කළ සසරෙන් එතර වෙන අය බොහෝම ටික ඉන්නේ කියලා දේශනා කළා. ඒක තමයි ස්වභාවය. ඇයි එහෙම හේතුව අපේ මුළු සංසාරෙම හිතපු දෙයට වඩා වෙනස් දෙයක් මේ කියන්නේ. අපි හැමදාම හිතුවේ මොකද්ද? බාහිර රූපයක් පේනකොට මේ රූපේ මේ විදිහට මෙතන තියෙයි කියලා. හරියට උදාහරණයක් ඇටියට කෑම කනකොට රස දැනෙනකොට ඒ රස දැනෙන්නේ පිඟාසින කෑමේ කියලා කිව්වා වගේ. අපි ජීවිත කාලෙම හිතුවේ එහෙමයිනේ. කෑම කන හැම වෙලාවෙම හිතන්නේ කෑම රස තියෙන පිඟාසින කෑමේ. ඇත්තටම රස දැනෙන්නේ අර කටේ තියෙන කෑමනේ. එතකොට ඒක වෙනම අපි හිතන්න ඕන. අන්නේ වගේ තමයි මේකත් අපි නිතරම හිතන්න ඕන. මේ රූපය තේරුම් ගන්නේ මනෝ විඥාන මට්ටමින් කියන එක. ඔබට මේ හැර ශබ්දය මේ මොහොත ඇහුනට ඇහිලා ඔබ තේරුම් ගන්නේ සෝත විඥානේ නෙවෙයි, තේරුම් ගන්නේ මනෝ විඥානේ කියන එක. මෙන්න මේ වගේ ඇහැට රූපයක් පේනකොට, කනට ශබ්දයක් අහනකොට, නාසයට ගඳ සුවඳක්, දිවට රසයක්, කයට පහසක් දැනෙන හැම වෙලාවෙම ඒ තේන යථාර්ථයට වඩා ගැඹුරින් ගිහිල්ලා නුවණින් බලන්න හැම වෙලාවෙම මනස ට්‍රේන් කරන්න ඕන. දවසට බලන්න තමන්ටේම අරමුණු කීයක් කරන්න පුළුවන්ද කියලා. මෙන්න මේ බලන සංඛ්‍යාව දිනෙන් දින වැඩි කරගන්න. ඔච්චරදී. අපි දවසට රූප කීයක් බලනවද බලන්න. ශබ්ද කීයක් ඇහෙනවද? රසයන් කීයක් විඳිනවද? නාසයට ගඳ සුවඳ කීයක් එනවද? කයට කොච්චර පහස එනවද? හිතට රූප කීයක් දවසට මතක් වෙනවද බලන්න. අන්නේ මතක් වෙන සංඛ්‍යාවෙන් මුලදී පටන් ගන්න අඩුවානේ ලක්ෂයට එකක් සිහි කරගන්න. දවසට ලක්ෂයක් දෙකක් මතක් වෙනවනේ වගේ. 2 4 5 10 50 100 වේගෙන් මේ බලන ක්‍රමෙ වැඩි කරගන්න. ඔහොම බලලා ටිකෙන් ටික දිනන වෙලාව රහතන් වහන්සේ කෙනෙක් කියලා කියන්නේ මොකද්ද? බලනවත් එකම පෙරපසන වේ රූපේ නිරුද්ධත්තේ සාක්ෂාත් කළින කෙනා. මේකට කියනවා යත්ත නාමංච රූපංච අසේසං උපරෝජ්‍යති පටිගං රූප සංඤ්ඤංච එත්තේ සාචිද්දතේ ජඩං කියලා. නාම රූප දෙකේම Nirodha බලන කෙනා. රූපේ කියන්නේ භෞතික රූපයේ නිරුද්ධ වෙලා නාමයේ කියන්නේ නාමයේ අන්තය චිත්තසේසික පැත්තට නිරුද්ධය කියලා බලන එක. මේක හිතලම කරන්න ඕන. මේක නිකන් හිතෙන්නේ නැහැ. අපිට නිකන් හිතන දේවල් තියෙනවා. කෑම ටික උයන එක, දරුවට සලකන එක, වාහනේ හොදන එක නිකන් වගේ හිතන හිට වැඩට යන තැනක නිකන් හිතනවා. ඒ වගේ මේක හිතෙන්නේ නැහැ. මේක අපි හිතලම අවධානයෙන්ම කරන දෙයක් නෙවෙයි. මේක පොඩ්ඩක් නැත්නම් අමතක වෙලා යනවා. එපා වෙනවා මේක. ඒ හැම වෙලාවම නැවත ඕනකමින් යලි යලිත් හිත මෙතන ගන්නවා. අන්නේ අමරගෙන ටිකෙන් ටික මේක වේගවත් කරන්න ඕන. හරියට උදාහරණයක් කිව්වොතින් පැයට සැතපුම් 80ක වේගෙන් යන වාහනයක් තියෙනවා නම් ඒ වාහනේ යන කෙනෙකුට මොනවහරි දෙන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? සැතපුම් 80 කියන වේගෙන් යන වාහනයක් තියෙනවා. ඒ වාහනේ නවත්තන්නෙත් නැහැ. ඒ වාහනේ යන කෙනෙකුට අපිට මොනවහරි දෙන්න ඕන. මොකද කරන්න ඕන අපි? අපි පැරලලී ඒ වාහනේ වේගෙන් යනවා. යන ගමන් දෙයක් දෙන එක නෙවෙයි අපිට වාහනේ මාරු වෙන උනත් පුළුවන් සමහරවිට. අන්නේ වගේ අපේ හිත ඉතාම වේගවත්ව යනවා. අන්නේ වේගවත් යන හිතේ වේගයටම අපේ දියුණු වීම තමයි සමතෝච විපස්සනාච කියලා කියන්නේ. සමත විපස්සනා දෙක නැත්තම් සති සමාධි ප්‍රඥා කියලා කියන්නේ. මෙන්න මේ තුන mindfulness, tranquility and wisdom. These are the main mental formations, all some mental formations that we should develop day by day for our spiritual goal. මෙන්න මෙතෙන්ට නිකන් එන්න බෑ. මෙතෙන්ට එන්න අපේ ළඟ ගුණ දහම් තියෙනට ඕන. සත්පුරුෂකම් තියෙනට ඕන. අනිත්‍යයට උදව් කරන්නට ඕන. දැන් ගෙදර ඵලයේ වැඩ මොනවාක්වත් නොකර උදේ ඉඳන් රෑ වෙනකන් S2 පියාගෙන හිටියට මේක කරන්න බෑ මෙතනින්. මේක කරන්න පුළුවන්කම තියෙන ගෙදර වැඩපල කරන්න ඕන, උදේ නැගිටලා සුද්ධ පවිත්‍ර කරන්න ඕන, වැඩට යන්න ඕන, දරුවන්ගේ වැඩ ටික නිසි වෙලාට කරන්න ඕන, ගෙදර සමගින් අනිත් ඇත්තෙක් ඉන්නට ඕන, අනිත්ට උදව් කරන්න ඕන, අල්ලපු ගෙදර ඇත්තෙක් සුවඳව ඉන්නට ඕන, අල්ලපු ගෙදර කෙනෙක් එක්ක මොනවද ෂෙයා කරගන්නට ඕන, තමන් කොහරි ගියපු වෙලාවට අනිත් ගෙදර අය තමන්ගේ ගෙදර බලා ගන්න ඕන. මෙන්න මේ ඔක්කොම ටික තියෙනවනේ පින්නතුනි. මේව තමයි යුටිලිටීස් ටික. ඒ යුටිලිටීස් ටික සම්පූර්ණ කර නොගෙන මේ ස්පිරිචුවල් ගෝල් එකට යන්න බෑ. අන්නේ ගුණාංග ටිකේවට කියන සත්පුරුෂ දහම් කියලා. දානමයන් පුණ්‍ය කිරියවත්තෝ, සීලමයන් පුණ්‍ය කිරියවත්තෝ, භාවනාමයන් පුණ්‍ය කිරියවත්තෝ ආදී වශයෙන් පුණ්‍යක්‍රියා වස්තෝ, සාසවා පුණ්‍ය භාගියා උපදිවේ පක්ඛා කියන මෙන්න මේ උපදි සම්පත් ලබා දෙන මේ කුසලතා ටික අපි ළඟ තියෙනවා. ඒ අතරේ ප්‍රධානතම දෙයක් තමයි අපේ ළඟ තියෙන ඕන communication skills, interpersonal relationship. මෙන්න මේක පින්නතුණි අතිශය වැදගත් දෙයක්. අනිත් අය ඇසුරු කරද්දී සුහඳව කතා බහ කිරීම, සුහඳව ඇසුරු කිරීම කියන එක ඒක වෙනම ස්කිල් එකක් විදිහට තියෙනට ඕනේ. එහෙම නැත්නම් අපේ මේ වා කටිතුලට බාධා වෙනවා. ඒ සඳහා ඉතාම වැදගත් දේ තමයි මෛත්‍රී භාවනා කියලා කියන්නේ. මේ ආධ්‍යාත්මික ගමන මගේ යන්න තමන්ට සුවිශාල උපකාරයක් කරන දේ තමයි එකාතකින් පංචශීලය, අනිත් පැත්තෙන් මෛත්‍රී භාවනා. ඒව කරන්න කරන්න මේ ගමන සාර්ථක වෙනවා. ඒව කරන්න කරන්න තමයි ලෝකේ හොඳම කල්යාණ මිත්‍රයන් ලැබෙනවා. හොඳම දහම ලැබෙනවා. වටිනාම දේ තමන්ට අහන්නට අවස්ථා ලැබෙනවා. ඉතින් මේ ප්‍රශ්නයට අපි හුඟක් කරුණු සාකච්ඡා කළා. නමුත් මේ හැම එකක්ම වැදගත්. ඉතින් අපි කිව්ව විශේෂ සම්බන්ධීට කරුණු පහකින් උපකාරවත් බව ලබන්නට ඕන. ශීලානුග්‍රහිතාච හෝති, සුතානුග්‍රහිතාච හෝති, සාකච්ඡානුග්‍රහිතාච හෝති, සමථානුග්‍රහිතාච හෝති, විපස්සනානුග්‍රහිතාච හෝති. ශීලය, ධර්මශ්‍රවණය, ධම් සාකච්ඡාව, සමත විපස්සන. මෙන්න මේ කරුණ පහ අඛණ්ඩව පවත්වා ගන්නට ඕන. ඒක අඛණ්ඩව පවත්වා ගන්න කල්යාණ මිත්‍රාශ්‍රය අඛණ්ඩවම තියා ගන්නට ඕන. අන්නේත් එක තමයි මේ ගමන අප ඉදිරියට යන පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා ඔබ කවුරුවත් ප්‍රමාද වෙලා නැහැ, බය වෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ කාලීතිය සමහර අවුරුදු 40 දී මේ ධාමයට ආවේ. සමහර අවුරුදු 60 දී මේ ධාමයට ආවේ. බක්කොළ හාමුදුරු වගේ අවුරුදු 80 දී මහණුනේ. රාධ හාමුදුරු, සෝන හාමුදුරු මහණුනේ අවුරුදු කීයේද? අවුරුදු 120 දී. අවුරුදු 120 දී මහණ වෙලා අවිඥා සහිතව රහත් වුණා. නිකන් නෙවෙයි. ඉර්ධි බල සහිතව රහත් වුණා. ඒ නිසා ඔබ කවුරුත් ප්‍රමාද නැහැ. ප්‍රමාදයි කියලා කලකිරෙන්න එපා. මෙන්න මේක තමයි මූලිකවම අපේ තියෙන දුර්වලතාවය. අනේ මට මෙච්චර වයස ගිය තාම තේරුම් ගන්න බැරි වුණා. එහෙම හිතන්න එපා කවදාවත්. දැන් සෝනා මෙහෙණිය ගැන සඳහන් කරනවා ඇයට එක තැනක වාඩි වෙලා භාවනා කරන අපහසු නිසා රාත්‍රී කාලයේ සක්මන් කරමින් භාවනා පුහුණු කරා කියලා. රාත්‍රී කාලෙත් වැටෙන නිසා ගස්වල පාස්වේ චතු අල්ලගෙන සක්මන් කරේ කියලා. ඒ තරම් මහන්සියෙන් උත්සාහ කළා තමයි මේ මට්ටමට ආවේ. සෝන මෙහෙණිය තරම් මහලු කෙනෙක් නෑනේ. මේ බිනතුන් ළඟ කවුරුවත් නේ. 120ක් වෙන කෙනෙක් නෑනේ කිසිම කෙනෙක් නේ. එනිසා පිනතුනේ අපට මේ ධහමෙන් අනිවාර්යයෙන්ම ප්‍රයෝජන ගන්න පුළුවන්. ඔබට ඒ සියලුම ශක්තිය, සියලුම පින සහිතව තමයි ඔබ මේ ලෝකෙ ඉපදෙලා ඉන්නේ. එනිසා පුළුවන් තරම් මේ ගැන ශ්‍රද්ධාව ඇති කරගෙන උපරිම ලෙස ධර්මය පුහුණු කිරීම අපේ ජීවිතයේ ප්‍රමුඛ කාර්යය කරගන්නට ඕන. ඒකට තමයි දවසට කැප කරන කාලය ටිකෙන් ටික වැඩි කරගන්නට ඕන. ඒක විතරයි තියෙන වෙන ඔප්ෂන් නැහැ. හොඳයි වෙනත් ප්‍රශ්න තියෙනවද අහන්න? එම නැත්නම් අපි ඉතුරු කටයුතු ටික යනවා. ඔබට තේහෙම බොන්න ඕනද? වතුරෙන් බීලියත් තව ඉදිරියට යන විනාඩි 10ක 15ක විවේකයක් අවශ්‍යද? නැහැ මට නම් අවශ්‍යතාවයක් නැහැ. මේ පෙනුතුන්ට නැගිටලා එන්න ඕනද? හොඳයි එහෙනම් විනාඩි 4ට 6 එහෙනම් එන්නකෝ. රෙස්ට් එකක් අරන් වාක් කළා ගත කරන්නේ. එතකොට මේ කියපු ටික අමතක වෙලයි. ඒ නිසා වෙලාව සීමා කරගෙන නැවත එන්න 4ට මෙන්න බලන්න.